හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2018 ජූලි මාසේ පළවෙනි ඉරිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 5:00ට සිඩ්නි වේලාවෙන් උදෑසන 10:00ට ආරම්භ වන ධර්ම සාකච්ඡාවටයි අපි සම්බන්ධ වෙන්නේ. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අපිට ධර්ම පැහැදිලි කර දීම සඳහා සම්බන්ධ වෙනවා සත්‍යීතුමා. සත්‍යීතුමනි, ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් සවනට සිසිලස වෙනුවෙන් අපි පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් නියමු වෙනවා අද දවසට නියමිත ධර්ම කොටස අපට පැහැදිලි කර දෙන්න ආවේශයට. තෙරුවන් සරණයි සත්‍යීතුමනි. සම්මා සම්බුදු සරණයි. අපි ඉතාම ගෞරවයෙන් අතිශයින්ම ප්‍රත්‍යඥතා පූර්වකව තථාගතයන් වහන්සේට, අපේ ශාස්ත්‍රීන් වහන්සේට, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමු, වන්දනා කරමු, ප්‍රණිපාත කරමු. උන්වහන්සේ නිසා තමයි මේ සංසාර තත්ත්ව කුමක්ද කියලා මද වශයෙන්ම දැනට අවබෝධයක් ඇතිවෙමින් පවතින. පසුගිය සති දෙක තුනකදී අපි කතා කළා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය හා දිට්ඨි විසුද්ධිය. මේකට සූදානම් වන්නේ කොහොමද? ආචාර ධර්ම වශයෙන් කාය වචනේ දෙක මෙච්චල් කරගෙන විචිතිකව සීලය, ඊට පස්සේ චිත්ත විසුද්ධියක් වෙන අනිවාර්යෙන් භාවනා මාර්ගයට ආවහම, නැත්නම් අර බැරිද නොකර හිටියාම පංච නිවර්ණ අයින් වුණාම චිත්ත සමාහිත භාවයක් එනවා. ඊට පස්සේ අපි දැනගත්ත යුතු දේ මොකද්ද? විශේෂයෙන් නාම රූප ස්වરૂපයන් මොකද්ද? මේ හෙල්ලිල්ල ශාරීරියේ සහ මානසික මොකද්ද? මේ පෙරලිල්ල ශාරීරියේ සහ මානසික, ඒකිට තමයි අපි තේරුම් ගන්න. එතකොට මේකට අදාළ ලෙසම මම යලිත් තාම ආදරයෙන් මිත්‍රයෙකු වශයෙන් පමණක් ඉපත් කරන මේ ධර්ම සාකච්ඡාවේදී අපි හෙළ බව, බුදුනු බව වැඩි කරගන්නට නොවේ එන්නේ. ඒ ඔක්කොම පන්සලකට යනකොට, නැත්තම් ගෙදර ඇතුළට යනකොට එළිය දාගෙන ආපු සපත්තු සිරිප්පු ගලවනවා වගේම මනස, බෞද්ධ මනස, ස්ත්‍රී මනස, පුරුෂ මනස, සිංහල මනස කියන එක මේ පැයේදී පමණ අයින් කරන්න ඕන. ඊට පස්සේ ආයෙක ගත්තර කමන්න වැඩ කරන්න ඕන නිසා අපි තථාගතයන් වහන්සේගේ දේශනෙට ඇහුම් කන් දෙමු. මේ කතා කරන්න ඔහුගේ වචන පාවිච්චි කරමු. නමුත් තථාගත ධර්මයට ගෑවෙන්නම හදන 95%. අද සාකච්ඡා කරන්නට මාතුගවසින් හිතාගත්තේ අපි අහලා තිනවා අනුමතග්ග සංයුත්ත කියන එක. ඒකේ සමහර සූත්‍ර පිළිබඳ දැනගන්නට හොඳයි කියලා හිතුණා. ඒකටත් ඒ සූත්‍ර වලට අතරමැදට අපි අරසේලා භික්ෂුණියගේ, භික්ෂුණියේ මාර්යාට කියපු ඒ බොහොම අප කවුරුත් දන්නා ධර්ම පාඩේ අපි සිහිපත් කරගන්න ඕන. සාවත්ති නගරයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනකොට මේ පළමු වර්ගයේ පළමු සූත්‍රයේ තිනකට එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝයම් භික්ඛවේ සංසාරෝ. මේ සැරි සැරීම, මෙරි මෙරි, ඉපදි ඉපදි යන බවක් පෙනීම එකට මුල් කෙලවරක් හොයාගන්න බැ. පුබ්බා කෝටින පඤ්ඤා, ඒක නැවිල්ලක් පේන්නේ, මෙහෙම එක තැනකින් නැවිලා තියෙනවා. පුබ්බා කෝටින පඤ්ඤාය අවිජ්ජා නීවරණානං සත්තානං. මේ අවිජ්ජා කියන එකෙන් වැහිච්ච, මොකද්ද සිදුවෙන්නේ කියලා දන්නේ නැති සත්වයන්ගේ තණ්හා සංයෝජනාන, එකක් අර සත්තානම් තමයි තණ්හාවෙන් බැඳුණු, තණ්හාවෙන් පැටලිච්ච, මේකට පැටලලා තියෙන ගෑවිච්ච ඒ සන්ධාවතන් සංසර්තන් මේකේ ධාවනය කරමින් සිටින මේකේ සංචාරය කරමින් සිටින මේ සත්වයන්ගේ මුල් කෙලවරක් පේන්නේ කියලා. එතකොට පිටින් බුදුහාර උදාහරණයක් කියනවා මේ ඔය ඉන්දියාවේ තියෙන ඔක්කොම ඒ තියෙන තනකොළ ගස්වැල් පඳුරු එයා මේ ඔක්කොම කපලා පොඩි පොඩි කෑල්ට ඇඟල් හතරක් විතර කපලා මේ තමා මගේ අම්මා කියලා කෑල්ලක් අයින් කරනවා. මේ මගේ අම්මගේ අම්මා කියලා. ඒ විදිහට ඒ ආච්චි අම්මලා ඒ පරම්පරාව අතීතයේ ගිහිල්ලා වෙන් කරනවා. එතකොට කපාගත්ත තනකොළ කෑලි ටික ලී කෑලි ටික කෝටි කෑලි ටික ඉවර වෙයි. නමුත් අර ගණන් කිරිල්ල මෙච්චර තවත් එහාට අම්මගේ අම්මා අම්මගේ අම්මා අම්මගේ අම්මා ඒ අම්මගේ අම්මා වශයෙන් ඉන්නවා කියලා. මේ මාතෘභාවයන්ගේ කෙලවරක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඊළඟට ඒ හැම සූත්‍රෙදිම කියන එක එහෙම කියලා ඒවන් දීගරත්තා මෙච්චර දිග කාලයක් තිස්සේ ඔය ඇත්තෝ දුක්ඛං පච්චන භූතං දිගරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චන භූතං දුක අද්දකල තියෙනවා. සිබ්බං පච්චන භූතං ව්‍යසන. එතකොට තීව්‍ර වූ කටුක වූ ව්‍යසන අද්දකල තියෙනවා. කටසී වඩ්ඩිත සොහොන් දියුණු කරලා තියෙනවා. ඒ කියන්නේ සොහොන් ගොඩ ගැස් ගහලා තියෙනවා. ඒ නිසා ය අන්තිම ඒ හැම එකෙදිම කියනවා යාවංචි දම් බික්කවේ අලමේව සබ්බ සංකාරයේසු අභිනන්දිතුන් අලංදි රජ්ජිතුන් අලංවි මුච්චිත. මේ හැම සංකාරයක් ජිම්ම අයින් වෙන්න වටිනවා. ඒ නිසා අයින් වෙන්නම් වටිනවා ආයුබෝවංචයන්ටම වටිනවා. ඒ මගේ වචන හොඳේ අලමේව සබ්බ සංකාරයේසු නිබ්බින්දිතුන් වින්දනයක් ඇති කර ගන්න දෙයක් නෙවෙයි කියලා ඉංග වෙන්ට වටිනවා. අලං විමුච්චිතු මිදෙන්ටම වටිනවා. ඒ කියන්නේ දැන් එතකොට දැන් අපි ඉතන් කැලි කැලි අඟල් හතරේ කොළව කෝටු කපලා අයින් කරපුවාම මෙච්චර මෙච්චර අම්මලා තාත්තා හිටියයි කියලා ඒ කිවිරයක් නැත්තම් තමන්ගේ කොච්චර තමන්ගේම ශරීර කොච්චර දුව පුතා වෙන ඉපදෙන්න ඇත්තේ. එතකොට ඒවා අපි ඊට පස්සේ අම්මා තාත්තා වුණානේ. සොහොන් පෙරෙව්වා කියන එක තමයි බුදුහාම කියන්නේ. එතකොට ඒ කාලේ තිබිච්ච ඉස්කබල මගේ කියලා කිව්වා. ඒ කාලේ තිබිච්ච හැමගේ කියලා කිව්වා. ස්බෙම ස්පිහාටු නහය කන ඉතී ඒ වගේ. එතකොට මේක මායාවක් විතර. ඒක එන්නේ එකයි මේක දිගටම කියන්නේ. එක්තෙනි ඒක එහෙම ගිහිල්ලා අත්වාදයට නොයන් අප දැන් දන්න නිසා මේ කතා කරන්න දැනගන්න ඕන. මේකට අර ඒ අනමසග්ග සංයුත්තේ තියෙන සූත්‍ර ටික තේරුම් ගන්නට තව සූත්‍රයක් දෙකක් ගන්න. අර ශේලා භික්ෂුණීගේ කතාව භික්ෂුණී සංයුත්තේ තියෙනවා. මාර ඇවිල්ලා යට කියනවා මේ කවුද මේ හැදුවේ කියලා. අපි ඒක නොකිය අපි කියමු ශේලා භික්ෂුණී කියනවා න ඉදං අත්තකතම් බිම්බං. අපි ඒක දන්නවා මේ පින්තූරි මේ රූපේ මේ පිළිරුව දැන් ශරීරයක් කියලා ගත්තේ න සත්‍යජී කියනකොට එයාටත් දකුණු කකුලක් තියෙනවා. ඒකේ මා ඇඟිලි තියෙනවා. ඊට පස්සේ යටිපතුල් තියෙනවා. කකුල් තියෙනවා. මේ කෙන්ඩා තියෙනවා. දණස් තියෙනවා. කලව තියෙනවා. උකුළු වැටි තියෙනවා. කොණ්ඩු වැටි තියෙනවා. පපුවක් තියෙනවා. පෙනහළු තියෙනවා. ඒක ඇතුළේ තියෙනවානේ ඉන්ද්‍රියම් ඊට ඔළුවක් මොලයක් ඊට පස්සේ ඇස් දෙකක් අත් දෙකක් ඇඟිලි 10ක් අතෙත් ඔයගේ තියෙන ওই ඩිංගේ තමයි තියෙන්නේ. මේ බිම්බය නේදන් අත්තකට මම හදාගත් එකක් නෙවෙයි. ඒකද මට අයිතිවාසිකම් කියන්න පුළුවන් එකක් නෙවෙයි. නේදන් පරකතං අගං වෙන කෙනෙක් කරපු දුක් පොදියකුත් නෙවෙයි මට හදලා පාර්සල් කරලා දුන්නේ. මේක ගෙනියන්න වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේ හේතුවක් පදනම් කරගෙන මතුවලා ආපු දෙයක්, සම්භූත වෙච්ච දෙයක්, මතුවලා ආපු දෙයක් මේ. එතන ඔය ශාරීරියෙම පෙන බුබුලක් වගේ හිත ගන්න ඕන. විශාල පෘථිවියේ විශාල විශ්වයේ මේ මම කියන මේ සත්‍යජී කියන ඇත්තගේ ශරීරයෙන් නමන්නේ දිල ඇති එක පුංචි බුබුලක් විතරක් කොහේ හරි දින කෝපි ඇටයක් වගේ එකක් විතරයි, කොකෝ ඇටයක් වගේ දෙයක් විතරයි, කෙළ පිටක් වගේ දෙයක් විතරයි කියලා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතු නැති වෙල ගියාම ඒක නිරුද්ධ වෙලා යනවා. එතින්දී ගෞරවනීය භික්ෂුණීන් වහන්සේ කියන ඒ රහත් මෙහෙණින් වහන්සේ යතා අඤ්‍යතරම් බීජං මොනවා හරි බිජුවට චitte වුත්තම් විරු ඇති. මේ සවානට දැම්මහම ඒ පසට දැම්මහම ඒකෙන් පැලවෙලේනවා. දැන් මේ කාලේ දැන් බෙලුවහම මේ පැත්තෙන් අපි දන්නවා ඇපල් ඇටයක් දැම්මොත් නැත්නම් බොංචි ඇටයක් මිරිස් ඇටයක් දැම්මොත් ඒක මල් ඇටයක් දැම්මොත් ඒක පැලවෙලේනවා. බල්බ් එකක් දැම්මහම ඒක පැලවෙලේනවා ඔබට ඒ විදිහට. චitte වුත්තම් විරු ඇති. පඨවි රසං චාගම්ම. ඒ පෘථුවියේ තියෙන ඒ රසය පෘථුවියේ තියෙන පොහොර පුරාගෙන සිනීහංච තදූබියන් ඒ තෙතමණියක් කියන දෙකම අරගෙන මේක එනවා. මතුවෙලා එන අර මොනහරි පැලයක් මතුවෙනවා. ඒවං කන්දාච ධාතුයෝ. මේ ඒ විදිහටම මම බොහොම හොඳ දේ තේරුම් ගන්නට නැතර අනත්තග්ග අනවරාග්ග කියලා නොනමිච්ච සංසාරයේ මම එක්කන මම එතනින් මෙතෙන්ට දාගෙන යන්න නැතුව මේක යන හැටි බලන්න මේක වැදගත්. ඒවං කන්දාච ධාතුයෝ මිස්කන්ධ ටිකයි. ස්කන්ධ ටිකක් තියෙනවානේ හැමෝටම තියෙන වින්දන රාශියක්. ඒක මොන වින්දනද දන්න නමුත් තියෙනවා. සංඛාර රාශියක් තියෙනවා. ඒ කියන්නේ හිත වැඩ කරන විදි තියෙනවා. ඒ හිතේට රාග දෝෂ කරුණා මෛත්‍රී ශ්‍රද්ධා වීර්ය කේක වර්ගයෙන් එනවා හිතට. ඊට පස්සේ මතක වර්ග තියෙනවා. චීක ಜಾති මතකය අපිට. එකක් නෙවෙයි කෝටි ප්‍රකෝටි දේවල් මතක් කරන්න පුළුවන් අපිට. පුටු මතක් කරන්න පුළුවන්, පැන්සල් මතක් කරන්න පුළුවන්, අකුරු මතක් කරන්න පුළුවන්, බෙහෙත් වර්ග මතක් කරන්න පුළුවන්, සපත්තු මතක් කරන්න පුළුවන්, රටවල් මතක් කරන්න පුළුවන්, යාන වාහන මතක් කරන්න පුළුවන්. එකක් නෙවෙයි කෝටි ප්‍රකෝටියක් මතක් කරන්න පුළුවන් ಜಾති. ධාතුයෝ ඊට පස්සේ මේ මූල ස්වરૂපයෙන් තියෙන જાති තියෙනවා. අපි ධාතු ගැන ඉගෙන ගත්තා. චෙච්ච ආයතනයි මේ. ඒ වගේම ආයතන 6. මේ ස්කන්ධ ටික සම්බන්ධ වෙච්ච මේ ඇඟ මේ සිරුර ලෝකයට සම්බන්ධ වෙන්නේ 6. ඇහැ, කන, දිව, නහය ඊට පස්සේ හම මනෝ කියන ඔය ඉන්ද්‍රියයන් සම්බන්ධ වෙන්නේ. ඒවත් හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. හේතුම් නිසා මොනවා හරි හේතු නිසා අටගත්ත මතුවෙලාව හේතු භංගා හේතු නතර වෙච්ච තැන එක කැඩිච්ච තැන ඒව නිරුද්ධ වෙලා නැති අර නොතිබීම හටගෙන ඉතුරු නැතුම කියලා. ඒක මට තියෙනතුන් මේ දැන් මං යලි යලිත් ඒක සිහිපත් කරනවා. මොකද මේ අනවරාග සංසාරයේ කියනකොට නොනමිච්ච මුලක් තියෙන සතරක් ගැන කියනකොට මේ ඒක මතක් වෙන්නේ වෙන අදහසකට යයි කියලා හිතෙන හින්දා එහෙම කිව්වේ. එතකොට ඒ තව හොඳ සූත්‍රයක් තියෙන එක ගොඩක් ජාති තියෙන. ඒ අනමතග්ග සංයුත්තේ දණ්ඩ සංයුත්තේ දණ්ඩ සුත්ත කියලා එකක් තියෙනවා. 19 වෙනි මේකෙත් දැනට මට තේරිච්ච හැටියට ඒකෙත් අනුමත කරන්න ඕනේ ධර්ම කාරණා දන්නේ නැතුව තව හොයලා බලමු අපි කවුරුත් හොදද. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. විශ්වරුන්නේ සසර කියන එකේ මුල් කෙලවරක් පේන්නේ නැමිච්ච තනක් පේන්නේ මෙහවල් තනින් පටන් ගන්න. පුබ්බා කෝටින පඤ්ඤායති. මුල් කෙලවරක් පේන්නේ නැහැ. අවිජ්ජා නීවරණානං සත්. අවස්ථානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසාරකං. ඉතින් අවිද්‍යාවෙන් වටවෙච්ච තණ්හාවෙන් බැඳිච්ච මේ සත්වයන්ගේ මේ ඇවිදින ගමනේ මුල් කෙළවරක් පේන්නේ. සියයතාපි භික්ඛවේ භික්ෂුවනේ හරියට දණ්ඩෝ දී කැලලා උපරි වේහාසං චිත්තු අහසට විසිකරු සක්කින්පි මූලේන නිපද සමහරට ඒකේ මුල් හරියෙන් බිමට වැටෙනවා. සක්කින්පි මජ්ජේන නිපද සමහර වෙලාවට මැදින් ඒක මැද ගෑවිලා බිමට වැටෙනවා. සක්කින්පි අන්තේන නිපද තව සමහර වෙලාවට කෙළවරකින් බිමට වැටෙනවා. ඒවම මේවකෝ භික්කවේ මෙන්න මේ විදිහට අවිද්‍යා නීවරණ සත්තා. මේ අවිද්‍යා කියලා අවිද්‍යා කියන්නේ මේක තේරුම් ගිහිල්ලා නැති තාම මේ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැති. දැන් අපි මේ ධර්ම සාකච්ඡාවලදී හදන්නේ මේක වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඔළුවම පාවිච්චි කළා නෙවෙයි ප්‍රතිපදාවක තෙන්න ඕන කියන එක අපි තේරුම් ගත්තා. අපි තේරුම් අරන් තියෙනවා. නිබ්බාන උදෙසා හැම දෙයක්ම කරන්න ඕනේ කියන අදහස තියෙනවා දැන්. දිලිසෙන්ට වැංජබෙන්ට නෙවෙයි කියන අදහස දැන් අපි දන්නවා. එතකොට සකින්පි අස්මා ලෝකා පරන් ලෝකං ගච්ඡේ. එතකොට මේ ලෝක තත්ත්වින්ල වෙන ලෝක තත්ත්වයකට යනවා. අපි පරලෝක කියනකොට මරුණාම කියන එකම විතරක් නෙවෙයි. කාල කතා කියන එක විතරක් නෙවෙයි. පරන් ලෝකං ගච්ඡන්ති. සකින්පි. පවසරයේකට පරස්මා ලෝකා ඉමන් ලෝකං ආගච්ඡන්ති. ඒ අනිත් ලෝකෙන් මේ ලෝකෙට එනවා. ඒ අනමතග්ග සංයුත්තේ තියෙන ඔක්කොම සූත්‍ර කිව්වහම ඒ ධර්මයේ වඩා ගැඹුරට හිතන්ට උනන්දු වෙන ඇත්තෝ ඩිංගක් ඒගෙන හිතන්න. තන් කිස්ස හේතු හේතුව මොකද? අනමතග්ගෝ යම් භික්ඛවි සංසාර. මේ සංසාරයේ මුල් කෙළවරක් අහවල් තැනින් පටන් ගත්තා කියලා කියන්න බෑයි. ආයෙත් ඉතින් උන්වහන්සේ කියනවා අලමේවැනි බින්දිතුන් අලංගි රජු කලකිරෙන්තනම් හොඳටම ඇති නොයලෙන්තනම් ප්‍රමාණවත් වෙන දෙයක තම් වැඩක් නෑ. දැන් එතෙන්දි ආයෙත් අපි ශේලා සූත්‍රය මතක කරගන්න. නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධේති. ඒ වගේම මෙතව අපි දන්න අපි සමහර කල්යාණ මිත්‍යම් මිතුරයන් විතර මතක් කරා සමහරේ සූත්‍රය මේ චිත්ත ගහපතිගෙන් අහනවා හාමුදුරු එතකොට මේ සංයෝජන කියන්නේ මොකද්ද කියලා. එතකොට කියනවා සංයෝජන කියනකොට ඇහැට රූප සංයෝජන නෙවෙයි. හරකින් උදාහරණ කියන්නේ කළු හරකෙක් ඉන්නවා සුදු හරකෙක් ඉන්නවා ඒ දෙන්න බැඳලා ඉන්නවා විය ගහකින් දෙන්න එකට බැඳලා ඉන්නවා නැත්නම් විය ගහකින් නැත්නම් ලනු පොටවල් දෙකකින් ඒ කට්ටිය යුගලයක් හැටියට ඉන්නවා. එතකොට සුදු ගුණා කළු ගුණාට බාධාවත් නෙවෙයි බැඳිලා නෙවෙයි කළු ගුණා සුදු ගුණාට බැඳලා නෙවෙයි බැඳලා තියෙනවා යොතෙන් අන්න ඒ වගේ. මේ ඇහැ කියන එකයි රූප කියන එක තයි අතර සම්බන්ධයක් නැහැ. ඒක බැඳිල්ලක් නැහැ. ඒකයි ඒක. ඇහැ තියෙනවා. අර දිත්තේ දිත්තමත්ත ගතිය නැති වෙලා මම විසින් දකින්න ලබන රූපයක් කියලා සංඥා දාලා අපෝ මගේ කරගන්න. ඒකේ වටිනාකම මට දුන්නේ බින්දනම්. කනයි ශබ්දයි කන ශබ්දවලට සංයෝජන නැත්නම් ශබ්ද කන සංයෝජනයක් නෙවෙයි කියලා. දිව රසවලට සංයෝජනයක් නෙවෙයි ඒක සම්බන්ධයක් නැහැ ඒ දෙක අතර. සංයෝජනීය දෙයක් නෙවෙයි එතකොට. ඊට පස්සේ නැහැ ඇය සහ ගන්ධයන් හම සහ ස්පර්ශයන් මනසහ මනස හරහා මතුවෙලා ඉඳි හිටේ නෙමෙයි හැම තිස්සෙම මතුවෙන එක එක සිතිවිලි වර්ගය. අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒක එකට බාධා සම්බන්ධ නැහැ කියලා කිවිමේ. බාධාවක් හැටියට සංයෝජනයක් හැටියට නෑ. ඒ සංයෝජ යංච තත්ත තදුබයන් පටිච්චුප්ප ඡන්ද රාගෝ තන් තත්ත සංයෝජන. අර මගේ මනසින් ඇති කරගන්නේ මේක තියෙනවා නම් හොඳයි කියලා හිතන එකින් තම සංයෝජනයක් ඇති කරගන්නේ. ඒක මට තියෙනවා නම් හොඳයි කියලා. ඒ අනුව තම මේක ඉයවෙන්නේ. මට තව ශරීරයක් තියෙනවා නම් හොඳයි. මම දන්නේ නැහැ හැම නැතුව ඉන්න. ස්පර්ශ නැතුව ඉන්න දන්නේ නැහැ. මනෝ නැතුව සිතිවිලි හිතන්න නැති ඉන්න මන් දන්නේ නැහැ. මොකද ඒව මගේ වෙලා හමාර නිසා. පුතුගෙන හිතන්න නැතුව සංඥාන පුරු සංඥා, මේස සංඥා, ශ්‍රී ලංකා සංඥා, බුදු පිළිම සංඥා, දාන සංඥා, ගිලම්පස සංඥා, බෙර සංඥා, ගාථා සංඥා, ශ්‍රී පුරුෂ සංඥා ඕව නැතුව ඉන්න මනෝ දන්නේ නැහැ. ඒ නිසා ඒකට සම්බන්ධ වෙන. ඒක මගේ හිතේ මතුවලා ආපු සිතිවිල්ල කියලා. මේක මට හිතිච්ච දෙයක් කියලා මට හිතිච්ච දෙයක් කියලා මට කියන එක්කෙනා පසුබිමින මම මේ හිතලමයි පචන මට කියන එක්කෙනා කියලා. ඒ පසුබිමේ ඉන්නවා. ඒ නිසා තමා මේ ගමන යෙවෙන්නේ. ඒක තව සූත්‍ර තියෙනවා තේරුම් ගන්න හොඳයි. අර අසුසුත්ති කියන වගේ දෙයක් බැලුවාම අපි අහලා තියෙන ඒවා නමුත් හිතන්න ඕන දැන් ජඹුරු මනසින්. අනවත් මේ දිග සංසාරයේදී අමනාප සම්පයෝග තමන් අකමැති දේවල් සහ අකමැති සිදුවීම් සහ අකමැති පුජ්‍යලයන් එකතු වීම නිසා ඇඬුව කඳුළු. ඒක හොඳ දෙයක් හිතන්න. මනාප විප්‍යෝග කැමැති අය අයින් වුණාම අපි හිතන කැමැති අය අයින් වුණාම විතරයි අපි අඳන්නේ කියලා. එහෙම නේ අකමැති අය ලං වෙලා අපි කොච්චර දුක් විඳිනවාද? වැඩිපුර දුක් විඳින සමහරට ඒක නිසා. අප්‍රිය සංප්‍රයෝගයේ දුක අවාසනාව. ඒ කියන්නේ සසර අවාසනාව මේ තමන්ගේ අකුසල කර්ම ශක්තිය ගැන කියනවක් නෙවෙයි. ඒක දුක්ඛය. දුක්ඛ දුක්ඛය සංකත දුක්ඛය සංඛාර දුක්ඛය. එතකොට ඒ වගේ හේතු නිසා අඬපු කඳුළු බැලුවාම මේ දැන් අපි දන්නවනේ ඇට්ලන්ටික් සාගරය, ඉන්දියන් සාගරය, ඊට පස්සේ පැසිෆික් සාගරය, ඊට පස්සේ උතුරු සාගරය, දකුණු සාගරය තියෙනවා, ඇරේබියන්ස් ගොඩක් තියෙනවා. කොච්චර වතුරද? දැන් ඔන්ටාරියෝ වගේ විලක් ගත්තොත් එම් බලන්න කොච්චර වතුරද. ඊටකොට ඊට වඩා වැඩි කියලා කියන්න තරම් බුදුහාම කොච්චර කලක් මේක එනවද එතකොට. ඒක තත්ත්වයේ තුන්වහන්සේ කල්ප කෝටි ඈත ලක්ෂ ගානක් බලන්න පුළුවන්. එතකොට ගන්න ඉසින්දි ආශේලා භික්ෂුණී කතාව මතක් වෙනවා. සංයෝජන කතාවත් මතක් කරනවා. නැදිදන් අත්ත කතම් බීම. මේක මම කියලා එක්කන හදා ගන්නනේ. මේ අවිජ්ජා නිසා සංකාර, සංකාර නිසා විඤ්ඤා, නාම රූප සලය. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අප ධම්ම දන්න නිසා අපිට පුළුවන් මේක සීන් සිරි ලිහිල් කරා. අර මැද තියෙන නූල කපලා දාන්න. දැන් ওই පිටි එහෙම ගෙනාවාම ශ්‍රී ලංකාන සිමෙන්තියෙම ගෙනාම අර ඒත් වර නූලක් කැල්ලක් අපල ඔක්කොම කපාට ගලලා දාන මේ විදියට. මේක එකපාර බැම්ම ගැලවුවාම ඒ නාම රූප වෙනස දැක ගන්න. අපි පහුගිය සතියේ කතා කරේ නාම රූප පරිච්ඡේද ඥාන කියලා. ඒකට හොඳම දේ තමයි මූල කර්මස්ථාන ඊට පස්සේ ඉරියාපත මනසිකාරයෙන් දකින්න කියලා. අර අපි ඔය ලංකාවේ පැරණි ක්‍රමයට තාම තියෙන්නේ හිතනවා අත උස්සන්නේ හිතෙනවා අත උස්සනවා කකුල උස්සන්නේ හිතෙනවා උස්සනවා තියනවා කියලා උගන්වන ඉස්සරෝම භාවනා වලට යනකොට ඒකෙන් තමයි මේ නාම රූප පරිච්ඡේදෙට එන්නේ. ඒක දැනගත්තාම ඊට පස්සේ අහුවෙන සංයෝජනෙ මේක ගැට ගන්නෑ. මම මනෝ වලට මතක් වෙන හැටිදී ඒ මතකයට ඊට පස්සේ අර සංඥා සංයෝජනෙ ඒ දෙක බඳින හැටි අර සිමෙන්ති කොට මෙතේ ගලවනවා වගේ නැත්නම් පිටි බෑග් එක මහනවා වගේ. ඒක මැහෙන හැටි. තණ්හා සිබ්බෙන් මැහුම් කාරි නැත්නම් මැහුම. ඒතර තව තව තව එතකොට දැන් කොච්චරනම් සුවඳ බින්දින හැම සුවයක්ම බිඳලා තියෙනවනේ. ඔය කියන જાති වලින් වින්දන වර්ග වලින් දැන් තප කරන්නේ ඒ ටිකමයි. අපි ඒ නිසා තමයි මේ අවධානය වැඩි කරගන්න ඕනේ කියන්නේ. ඒ නිසා බුදුහාම කියනවා අලමේව සංඛාරයේසු නිබ්බින්දිත අලං විරජ්ජිත අලං විමුච්චිත. ඊළඟට බුදුහාමට එක එක සූත්‍රයක් කියනවා දෙවෙනි වර්ගයේ සුපිත සූත්‍රේ. අර හැම එකක්ම ඒ විදිහටමයි තියෙන්නේ. ඒකයි මම මේ සමහර හිතන්න අර පසුගිය සති තුනටයි ඒක සම්බන්ධ කරලා මේකට ගන්න. හොඳද? අනම්මතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ කුබ්බා කෝටින පඤ්ඤාති. මේ ප්‍රවැත්මේ මේ සංචාරයේ මේ ටුවර් එකේ සංසාර ටුවර් එකේ ඉබ්බරයක් මුල් කොනක් පේන්න අහවල් තැනින් මේකට නැග්ගායි බස් එකට. සංසාර බස් එකට. බුදුහාමරෙන් දේශනා කරන නොඉඳු නොවින්ද සුවයක් නැහැ. ඔය ඇත්ත දකින්නවා නම් සුකිත හරියට සුකිත වෙච්ච ඇත්ත හොඳට හැඩරුව කරගෙන ඉන්න ඇත්ත දැක්කොත් එහෙම නිට්ටමෙත්ත ගන්තබ්බා. මෙන්න මේ තීරණයට එන්න. බුදුහාමරෙන් ඇත්තන්ට කියනවා. දැන් ඔය අපි බලනවානේ කවුරු හරි හොඳ ජගුවකාරකින් ගියොත් නැත්නම් හොඳ බෙන්ස් එකකින් නැත්නම් BMW එකකින් නැත්නම් ලීඩේට් එකකින් යාටම තියෙනවා එයාගේ ලොකු ගෙදරක් තියෙනවා. මොකද ගිහමනේ දැන් මානසික වශයෙන් අගේ කරන්නේ. එයාට PhD තියෙනවා MD තියෙනවා මෙහෙම මෙහෙමයි. එයා මේකේ ප්‍රොෆෙසර් නැත්නම් මේකේ ලෝකා මේකේ CEO කිකි අපි ඒ ඇත්තන්ට අභිනන්දනයක් අභිවදනයක් තියෙනවා. ඒ තත්ත්වය අභිනන්දනය අභිවදනය කරනවා. එහෙම වුණා විනිසා බුදුහාමක නිත්‍ය මෙත්ත ගන්තබ්බා. මෙතෙන්දී තීරණයක් ගන්න නිස්සාවක් කරගන්න. අම්මේ හිපි ඒව රූපම් පච්චන භූතං ඉමිනා දී ගිහින අද්දුනා. අපි මේ අප විසිනුත් ඔය තත්ත්වයේ බිඳලා තියෙනවා. ඉමිනා දී ගිහින අද්දුනා. සංකීසේ හේතු ඊටි හේතු මොකද්ද? අනමතක් ගෝයන් බික්කවේ සංසාර මේ සංසාරයේ මේ ටුවර් එක මේ සංචාරයේ කියන එකයි මුල් කෙලවරක් පේන කෝටි ප්‍රකෝටි ගානක් බිලියන ගානක් ඉස්කබල් වකුගඩු සිබිල තියෙන මට වකුගඩු බිලියන කෝටියක් තියෙනවා. දැනුත් දෙකක් තියෙනවා. එතකොට දැන් තියෙන දෙක විතරක් අරගෙන දඟලන්න දෙයක් නැහැ. වින්ද වලට එමේ නිසා බුදුහා කියන නිත්‍ය මෙත්ත ගන්තබ්බන් එහෙම අගේ තමන් අගේ කරන අභිනන්දනය කරන දෙයක් දැක්කහම මම බුදුහා කියන මම මේක සංසාරේ ඕක මාත් ඉඳලා තියෙන. ඒක මාත් කියන එකට යන්න එපාද? අපි ටිකක් අඩි ඉස්සරහට යමු. උස්සලා ඉස්සරහට ඇතුළට. ඒ වගේම තමයි දුක් තත්ත්වය. කෙනෙකු දුක් විඳලා දුක්ගත එනකොට බුදුහා කියන ඊට කලින් සූත්‍රයේදී යම් භික්ඛවේ පසෙය්‍යාත දුග්ගතං දුරූපේතං අවලස්සන අතිශයම දුක් විඳින කෙනෙක් දැක්කහම අනේ අපි හැමතිස්සෙම මම එයා කියලා වෙන් කරගන්නවානේ. ඒ ඇත්ත දුක් විඳින සසර අකුසල නිසා. කරුණාව කියන එක එන්නේ නැහැ. කරුණාව එන්නේ පංචක ධර්මයක් හැටියට පමණ අරකට ද්වේෂ සහගත නිසා. එතකොට බුදුහාලේ තෙන්දිත් කියනවා නිට්ටමෙත්ත ගන්තබ්බන් අම්මෙහි පිර රූපම් පච්චන භූතයිමිනාදී කියන අද්දුන. අපිත් මේ සංසාරී මේ දීර්ඝ සංසාරී අපිත් ඔය දුක්ඛිත තත්වෙම අපිත් හෝම්ලස් විලා ඉඳලා තියෙනවා. අපිත් විසානති දුක් විඳලා තියෙනවා. අපිත් හිරගෙවල් වල අපිත් නිෂ්කාරයෙන් එල්ලලා මරලා දාලා තියෙනවා. අපගේ තත් කපලා තියෙනවා. අපගේ පණ පිටින්ම හැම ගහලා තියෙනවා. කියන தත්ත්වෙ හිතෙන්න ඕන. එතකොට එන්නේ අර අවිජ්ජාගත தත්ත්වේ නිසා මේක යන්නේ කියන්නේ. තණ්හා සිනේ නිසා, අවිජ්ජා නීවරණ නිසා. ඒ නිසා බුදුහාමී යලි යලිත් කියන්නේ ඒ නිසා පිට අලමේව සබ්බ සංකාරෙස නිබ්බින්දුතු. ඒ නිසා ඔය එකතු කරගන්න හැම දෙයක් ගැටම ආයුබෝවන් කියන්න ගුඩ් බයි කියන එක වටිනවා. මම මේ තේරෙන්න භාෂාවෙන් කියන අලමේව නිබ්බින්දුතු කලකිරෙන්න වටිනවා. වැඩක් නෑ කියලා. අත හොදන අත පිහින නැප්කින් එකක් විසිකලා දානවා. ආපසිටි විලක් අයින් කරන්න ඕන. ආයක මං අත පිහිපෙක මගේ හිතේ මතුවලා ආපු දෙය කියලා තියාගන්න. මං අත පිහිපෙක මං අද වඩේ කාලා තෙල් ගේ විල අත පිහිදපු කියලා මං ඒක තියාගන්න. මගේ නහයෙන් අද මේ බ්‍රහස්පතින් දාපු ඉදිර ටික පිහිදපු කියලා මං මගේ මේ ෆේෂල් ටිෂු එක සාක්ෂි දාගන්න මගේ හුටු ටික පිහිදාගත්තයි. ඒ වගේ මගේ මනසේ ආපු හොඳ සිතිවිල්ල මට මතක් වුණා. ඒක තියාගන්න නැත්නම් ඒකත් කුණු කූඩේට දාන්න. මතක් කරගන්න ඕන අභිනන්දනින් අභිවදෙන්. අලමේව නිබ්බින්දිතුන් අලං විරජ්ජිතුන් සබ්බ සංකාරේස. ඊළාට සේලා භික්ෂුණී කියනවා නයිදං අත්ත කතම් බිම්බං. ඒ වුණාට මේ පැවැත්මේ මේ බිම්බය මේ බෝනික්කමේ මේ බාබි මං හදාගත් එකක් නෙවෙයි. නයිදං පරකතං අංගං එක වෙන තැනකින් හදලා දුන්නා නෙවෙයි. අර ගැහණියකු මිනිසෙකු ඒ සමවායෙන් ඒ කට්ටියගේ සංසර්ගයෙන් ඒක මත වෙලාව තම කර්ම රූප. නමුත් ඒක ඒ කට්ටිය හැදුවත් නේ හේතුන් පටිච්ච සම්භූතම් හේතු නම් මත වෙලා. හේතු භංගා නිරුද්ධ. හේතු නැතුණාම ඒක නිරුද්ධ වෙලා. ඒ වගේම කවුරු දුකටපත් වෙලා විනාශ වෙලා යන මේකත් එතෙන්දි බුදුහාමු එතෙන්දි හිතන්න කියන්නේ ඒක සපින්දින කොටත් හිතන්න කියන්නේ. බුදුන් හැමතිස්සෙම කියන්නේ මා මේ සොහොන් වල සොහොන් ගොඩ ගහලා තියෙනවා. ඊළඟ සූත්‍රයක් තියෙනවා වේපුල්ල පර්වතේ. ඔය වේපුල්ල පර්වතේ පැත්තට ගිහිල්ලා තියෙනවා ටිකක් සීගිරි ඈතින් දකින්න වගේ ටිකක් සමානකමක් තියෙනවා. කාෂ්ඨකමක් නෙවෙයි මහර දවසොත්. නමුත් එච්චරුසේක බුදුහාම කියනවා මේ එකතු කරගත්ත හිස් කබල් එකතු කරා නම් කැඩලා ගියේ නැත්නම් කවුරු හරි එකතු කරා නම් ඒකටත් වඩා ලොකුවට සීගිරියටත් වඩා විශාලවට හදන්න පුළුවන්. මේ පුල්ල පරිදි දැකලා නැත්නම් මතක් වෙන්න කියන සංඥාවට නැත්නම් අගේ කරන අපි රුවන්වැලිසෑයටත් වඩා උසට මම කියන එකනා පාවිච්චි කරපු හිස් කබල් ටික නාසිලයි ඇස්සිලයි කටහිලයි යටේ කක් කනන් වැඩ කරන සමාන නැතිලචන උඩ කරන් කුරන්නලි සෑයටත් උඩ වඩා උසට ගොඩ ගන්න පුළුවන්. ජේතවනාරාමයටත් වඩා උසට අභිගිරීටත් වඩා උසට ඉන්සම් බුදුහාම රිටින් දෙච්චන අල මේ වෙනි බින්දිතුන් අලං විරජිත කලකිරෙන්ට විතරක් හොඳටම ප්‍රමාණ තේක ඒ මතක තියාගෙන අර ශේලා භික්ෂුණී කේකතාවත් සංයෝජන ත්‍රිමත් කතාවත් මතක තියාන අවසාන වශයෙන් මේක තෑන් දන්නම් මේ ටික පටිපදා හතක් තියෙනවා. එකක් තම දුක්ඛා පටිපදා දන්දා බින්නා. ඒක තම හුඟක් වෙලාට අපි අනව ඇත්තේ. ඒ නිසා ඒකේ ඒ අසුභානුපස්සීව ආහාරේ පටික්කුල සංඤීව සබ්බ ලෝකේ අනබිතස සංඤීව සබ්බ සංඛා ආදිසංචාන පස්සීව සහ මරණ සංඥා මතු කරගෙන අපි ඉන්තු උත්සාහ කරමු. ඒ ටික තමයි තියෙන්න ඕන. එතකොට සද්ධා බල, කිරි බල, උත්තප්ප බල, විදී බල, පඤ්ඤා බල එන්න පටන් ගන්නවා. මේ සීලය මතු වෙන්න පටන් ගන්න. ඒ ටික අපිට කරන්න තියෙන්නේ දැන් අපිට සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ගැන දැනගත්තා. ධිට්ඨි විසුද්ධිය සඳහා උමනා කරන කාරණා සීලා භික්ෂුණී මතක් කරගන්න. ඒ වගේ කට වන්දනීය උත්තමාවියන් වන්දනීය උත්තමාවියන් ඒ කට්ටියයි මෙයන් අතර වෙනසක් කරන්න නැතුව අපි උත්සාහ ගන්නමු. අපට දැන් ධර්මයේ තේරුම් යනවා. බොහෝම් පින් කල්යාණ මිත්‍යා මිතුරයන් වුණාට අනුරූපම දේවල් කතා කරන්න. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට ඒ වන්දනීයෝ ගෞරවණීය ඒ මහර්ෂි වූ මහෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණ සත්‍යතුමනි අප්‍රමාණකින් මං හිතනවා අපිට අනිතර මතක් කළ යුතු කරුණු ටිකක් තමයි අද සත්‍යතුමා අපිට මතු කරේ. මොකද ඒකින් අපි තව තවත් උද්‍යෝගීමත් වෙන්න අවශ්‍ය වෙන බවත් තේරෙනවා. මේ මාර්ගයේ තවත් ඉදිරියට යාම සඳහා විශේෂයෙන්ම අර ප්‍රතිපදා මාර්ගවල යෙදීම සඳහා ඉතින් මං කැමති ගෞරවයෙන් කලින් මෙතනට යොමු වෙන්න තමන්ගේ මේ සාකච්ඡාවට අදාළව කරුණ ඉදිරිපත් වීම සඳහා මම පළමුවෙන්ම සේන මහත්මයා ඔබතුමාට යොමු වෙන්න තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. අද ඉතා හොඳ දේශනාවක් සත්‍යතුමා කළා. මේ මට එක තැනක් පැහැදිලි කරගන්න ඕන කරලා තියෙනවා. සත්‍යතුමා කිව්වා ඇස රූපය සංයෝජනයක් නෙවෙයි කියන එක. දැන් මං ඇහැකින් මට බුද්ධ රූපයක් දකිනකොට එක සංඥාවක් වෙනවා. ඒ වගේම ඇහැකින් බීගෙන දගලන මනුස්සයෙක් දැක්කම තව සංඥාවක් වෙනවා. එතකොට මේක සංයෝජනයක් නෙවෙයිද? මේක කොහොමද මේක මේ තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං. තිරුවන් සරණයි. ඔව්, සම්මා සම්බුදු සරණයි. එතෙන්දී ඒ සංයෝජනී සූත්‍රයේදී ඒ සංයෝජන කියන කතා කරන තැන ඒකේ තියෙන්නේ චිත්ත සංයුත්තේ ඒ සංයෝජන හා සංයෝජනීය ධම්ම කියලා තියෙනවා. ඒවා එකම අර්ථයක් තියෙනවද අර්ථ දෙකක් නැත්නම් වෙන වෙන වචනද වෙන වෙන තේරුම්ද කියලා. හඳුරු ඇහුවර චිත්ත ගහපතියේ ඒතර චිත්තේ මහත්මයා කිව්ව හඳුරුරුන්ට බන්තේ මං උපමාවක් කියන්නම්. ඒ උපමාව තමයි සියයතාපි බන්ති. මේක කිව්වම තේරුම් ගයි මං කැමති සූත්‍රයෙන්ම ගන්නට. ඒතර ලේසි අපට. කාලෝච බලිවද්දු කළු පාට හරකකින් ගොනෙක් ඉන්න කළු පාට ගොනෙක් ඉන්න ඕදාතෝච බලිවද්දු සුදු පාට ගොනෙකුත් ඉන්න. ඒකේන දාමීනවා යුත්තේනවා සංයුත්ත අසුයි කට්ටි එකම දම්බලකින් එකම යොතකින් බැඳලා ඉන්න දෙන්න තන් එකට තමයි කොහේ හරි යතුත් යන්නේ නිදන්දාරි කන්දාරි යනකොට දෙන්නම එකට. යෝනුකුව ඊවන් වදේ තවුරු හරි මෙහෙම කිව්වොත් කාලෝ බලිවද්දෝ කළුපාට හරකා ගුණ බලිවද්ද කියන්නේ ගුණාට ඕදාතස් බලිවද්දස් සංයෝජන සුදු ගුණාට බැඳීමක් ඕදාතු බලිවද්ද ඕදාතෝ බලිවන්දෝ සුදු ගුණ කාලස්ස බලිවද්දස්ස සංයෝජන කළු ගුණාට කළු හරකට සංයෝජනය බැඳිල්ල සම්මානුකෝ ගහ සම්මානුකෝසෝ වදමානෝ වදේය. හාමුදුරනේ ඒකේ එහෙම කිව්වොත් හරිද? නොහේතං ගහ නෑ මහත්මේක හරි නෑ. මේ හාමුදුරන්ට බණ කියලා දෙනවා චිත්ත ගහක් නෙකෝ ගහපිට කාලෝ බලිවන්දෝ නෑ ගහපති මහත්මයානෙනි කළු ගුණ සුදු ගුණාට බාධාවක් නෙවෙයි නැති ඕ ධාතුව බලිපද්දෝ කාලස්ස බලිවද්දස් සංයෝජන. ඒ සුදු ගුණ කළු ගුණාට බාධාවක්වත් කළු ගුණ සුදු ගුණාට බාධාවක් නෙවෙයි. යේනකෝතේ කියන දාමින යුත්තේන සංයුත්තා තන්තස්ස සංයෝජන. අර ඒ දෙන්නකට බැඳපු ලනුව තමයි දෙන්නටම බැඳිල්ල වෙලා තියෙන්නේ. ඒ වෙමේ යකෝ බන්ති හාමුදුරුවරුනේ යන්නේ විදිහටම මේ චක්කු රූපාන සංයෝජන. ඇහැ කියන එක රූපයන්ට සංයෝජනයක් නෙවෙයි. න රූපා චක්කුස සංයෝජන. රූප චක්කුවට සංයෝජනයකුත් නෙවෙයි. බැඳිල්ලකුත් නෙවෙයි. යංච තත් තදුබයම් පටිච්ච. ඒ දෙක නිසා. ඒ කියන්නේ ඇහැයි රූපයි නිසා පටිච්ච උප්පජ්ජති චන්දරාගෝ. කැමැති බැම්මක් ඇති බැඳිල්ලක් ඇති වෙනවා නම් තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. මම මේ චන්දරා කියන කොට දැන දුන්නා නම් තේරුම හොඳද? මේ පැදකින් පස්සේ මුගක් ඒව අමතක කරනවා කියලා අපි දන්නවනේ. තන්තත් සංයෝජන ඉන්නේ ඒක තමයි එතෙන්ට බැඳිල්ල. අන්න ඒකයි කියන්නේ. ඇහැ රූපයට බැඳිල්ලක් නෙවෙයි. ඇහැ කියන එක වෙනම තියෙනවා, රූප තියෙනවා. ඒ දෙක දැක්කහම එකට මගේ අර අවිජ්ජා නිසා බැඳිල්ලක් ඇති වෙන එක තමයි තේරුම් කිව්වේ. මා හිතනවා මේ ඉගෙන වෙන්න ඇති කතා කරේ බුදු සරණ. ඒක බොහොම පැහැදිලි වුණා මට තේරෙනවා දැන්. ඒක ඒක අර චන්දරාගේ නැත්තම් ඒ බැඳීම තමයි මෙතන සංයෝජනය කියලා. බැඳීම නැති කඩාගෙන එක තමයි මේ සංයෝජන කැඩීම කියන එක. එහෙමයි මම තේරුම් ගත්තේ. තේරුම් ගන්න. ඔව් දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු සිදුහත් ළමා කාලේ එයාගේ අස්සයන්ට චන්ද කාලු දායිලට එමෙතු මෙති වරුන්ට බිම්බට පුංචි අම්මට තාත්තට එම ආදරෙන් හිටව පුකුණුවට ඊට පස්සේ සිද්ධාත් පිට වෙලා ගියා. ගිහිල්ලා සම්්‍යක් සම්බුද්ධත් අවබෝධ කරගෙන ගියා. ඉස්සර වගේම එයා ඒ ඇහැට පෙනුණා, බුදු ඇසටත් පෙනුණා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ සිද්ධාත් පාවිච්චි කරපු ඇත්ත එකමයි තිබුණ මානසික චක්කු. අර පුකුණු චන්නලා කාලු දායලා අස් අන්තගෙන මෙල්ලනි පින්බා පුංචි අම්මා අප්පච්චි ඔක්කොම දැක්කට එයාට සම්බන්ධයක් තිබුණේ නැහැ වගේ අර ඉස්සරවත් පුදුසරණයි. අත්කරන තරණයි අවසරයි සත්‍යීතුමා. මම කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. බ්‍රුණා මහත්මයා ඔබතුමාට පුළුවන්ද සාකච්ඡාවට සම්බන්ධ වෙන්න? තෙරුවන් සරණයි. මේ සේන මහත්මයා ආපු ප්‍රශ්නේදී මට පොඩි මේ එකක් හිතුණා. ඇත්තටම රූපයයි ඇහැයි සංයෝජන ධර්මයන් නම් සංයෝජන කියන්නේ සංයෝජන කියන්නේ සංයෝජනයි සංයෝජන ධර්මයි කියලා දෙකක් තියෙනවාද? ඒකතෝ සතියුමනේ ඒක සංයෝජන ධර්ම කියන අර සූත්‍රයේ උඩින්ම අහලා තියෙන සංයෝජන ධර්ම කියන්නේ මොනවද? සංයෝජන කියන්නේ මොකද්ද කියන්නේ? ඒ දෙකම එකක්ද කියලා අහද්දී ඒක දෙකම දෙකක් කියලා අහනවා. ඒක සංයෝජනය කියන එක වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. දැන් බැරි වෙලාව රූපය සංයෝජනයක් වෙනවා නම් නිවන් දකින්න බෑ වගේ එකක් තමයි තේරෙන්නේ. ඒක රූපයත් තියාගෙන අපිට නිවන් දකින්න පුළුවන්කම ලැබෙයිද කියන ප්‍රශ්නය මගේ මතු වෙනවා. ඒක සංයෝජන ධර්ම ඒක සංයෝජනීය නම් සංයෝජන ධර්මයක් වගේ තේරෙනවා. ඒක ඒක සංයෝජන වෙන්න කාරණයක් වෙන දෙයක් වගේ තේරෙනවා රූපේ. මට අර සංයෝජනය වෙනවා නම් රූපය හරි ඇහැ හරි ඒතෝ රූපයක් රූපස්කන්ධය තියාගෙන නිවන් දකින්න බෑ වගේ එකක් තමයි තේරෙන්නේ එහෙම මොහොතේ. මේක ඒ මට ඒ අහපු ඒ ප්‍රශ්නේ තේරුම් ගත්තම වැරදි ධර්මා හරි තේරුම් ගත්තද කියන එකත් හිතෙනවා. සත්‍යතුමනි තේරුම් ගන්න. බුදුසරණයි දැන් එතෙන්දී ඒ සූත්‍රේ කතා කරන් මේක සංයෝජන සංයෝජනීය ධම්ම සංයෝජනය මතු කරලා දෙන කාරණා තමයි සංයෝජනීය ධර්ම කියන්නේ. සංයෝජන කියන්නේ ඒ මතු කරලා තියෙන නිසා ඒක බැඳිලක් ඇති වෙනවා කියන එක. ඊකන් රූපවල තියෙනවා හිත බැඳෙන ගතිය. ඒක නිසා හිත බැඳෙනවා කියන එක. එතකොට තේර භික්ෂුන් එහෙම කිව්වහම ඒ චිත්තගහපති කිව්වේ නානත්තා සේව නානබ්යංජන. සමහර අය කිව්වා ඒ දෙකම ඒ කත්තා එකම අර්ථයක් එක වචන වෙනසක් තියෙන්නේ කියලා. එතකොට ඒ ඇත්ත කිව්වා මොනවාද ඇත්ත කිව්වේ? සංයෝජනන්තිවා බන්තේ සංයෝජනියා ධම්මාතමා ඉමේ ධම්මා නානා තාත්තේව නානම් ව්‍යංජනාත්. ඔව් සංයෝජනීය ධර්ම. ඒ කියන්නේ හිත බැඳෙන්න බැඳෙන්ට යන සිත ඇදුම් කන දේවලුත් සිතේ ඇදුම් කෑමත් කියන දෙකක්. නානත්තා චේවේ නානබ්‍යංජන. මං ඒ වචන පාඨයේ ඇදුම් කෑම සහ ඒ ඇදුම් අදින දේවල් කියලා සංයෝජනීය දේවල් කියලා. එතකොට තමයි උදාහරණي ගත්තේ. කළු ගුණස් සහ සුදු ගුණ. එතකොට ඒ වගේ ඇහැ සහ රූප. ඇහැට ඒ රූපයේ සංයෝජනී රූපේ සංයෝජනීය දෙයක් නෙවෙයි. චන්දරාගය සංයෝජනයක් බවට පත් වෙනවා. කොච්චර ලස්සන රූප තිබුණත් තමන්ගේ චන්දරාගයක් නැත්නම් මං එතන කොහොමටවත් බැඳෙන්නේ නැහැ. ඒක ලස්සනකක් වෙන්න පුළුවන්. ඒකට මම සම්බන්ධ නැත්නම් මං ඒක මගේ සංයෝජනයක් නැත්නම් මගේ චන්දරාගයක් නැත්නම් ඒක මට සංයෝජනීය දෙයක් බවට පත් වෙන්නේ එකෙක් කෙනා එකෙක් දෙවලට ඇලුම් කරන්නේ ඒකයි. ඒවා සංයෝජනීයයි ඒ ඇත්තන්. ඉන්සා සංයෝජනයක් ඇති කරගන්න. දැන් ධානයකට සමාදින එක්කනාට ඒක සංයෝජනීය ධර්මයක් වෙන්න පුළුවන්. ඒ අවිතක්ක විචාර තත්ත්වය දෙවෙනි ධානයේදී. ඒක තම චන්දරාගෙන් එකට බැඳලා ඒකේ ඉඳ හදාගන්න. අන්න ඒ වගේ. ඒක සාමාන්‍ය කෙනෙකුට ඒ ගැන ඒක සංයෝජනීය දෙයක් වෙන්නේ නැහැ. මොකද ඒකෙන් දන්නේ නැති නිසා. ඒතෝ සංයෝජනීය ධර්මයේ කියන එක එක කෙනාට වෙනස්. භාවනා කරන කෙනාට දෙවෙනි ධානය සංයෝජනීය ධර්ම. මම තේරුම් ගන්න ඉතරයි කියන්නේ. යන දෙවෙනි ධානය ඉතරයි කියන්නේ. ඒ අන්ධ බාල පුතු ජනෙකුට ඇහැකන දිවනාසේ සමපින වෙන ඕන දෙයක්. ඒ වගේ සුතවත් කෙනෙකුට තව දේවල්. ඒක තමයි සංයෝජනීය හැම සංයෝජනීය දෙයක් තුළින්ම සංයෝජනයක් මතුවෙන්නේ මනසේ දිනුවන්. මා හිතනවා තේරුම් යන්නත් කියලා බුදුස්. එතකොට මේ සතිප්‍රමණය මේ රහතන් වංශයකට සංයෝජන ධර්ම තියෙන විදියක් නැහැ නේද? සංයෝජනයක. එතකොට රූපයයි ඇහැයි රහතන් වංශයකට සංයෝජන ධර්මයක් වෙන්නේ නැහැ වගේ ඉන්නේ. එතකොට ඒක තමයි කියන්නේ. ඒකේ සම්බන්ධයක් නැහැ. අර කළු ගුණා සුදු ගුණා සම්බන්ධ නැහැ වගේ බැඳලා බැම්ම දැම්මොත් කැපුවොත් එහෙම සාතන් වහන්සේ විතරනේ මෙහා වෙනකොට මේ සම්බන්ධයක් නැහැ. ඒක තමයි විමුක්ත කියලා කියන්නේ. මේ ලෝකයක් එක්ක සම්බන්ධයක් නැහැ. ලෝකේ ඉන්නවා අර නිරුම වගේ ඉන්නවා කියලා කියන්නේ. ලෝකේ ඉන්න නමුත් වතුරට සම්බන්ධ නැහැ. සාතන් වහන්සේට කොහොමදවත් දෙන්නේ නැහැ. මනස දිනු කරනකොට අප දන්නවනේ අපි සමහර ඒවාට ඇලුම් නැති හැටි. සමහර දේවල් වලට ඇලුම් නැති හැටි අපි දන්නවා. සමහර අපි උදාහරණ ගත්තොත් සමහර ක්‍රිකට් ක්‍රීඩාවට යන ඇත්ත කොච්චර එකට ඇල්මක් තියෙනවද? නමුත් ඒක වෙන කිසිම දාලන්නේ දම් වෙන ක්‍රීඩාවට කැමති ඇත්ත ඒ වගේ. සෑම කරුණක් තියෙනවා. පොඩි තව ප්‍රශ්නයක් හදේ තමයි. එතකොට දැන් බොහෝ දුරට එතකොට අපිට සංයෝජනීය ධර්මයයි සංයෝජන වෙන හැටි දන්නේ නැතුව මේකෙන් ගැලවෙන්න බැහැ කියන තේරෙනවා. එතකොට සංයෝජන වෙන හැටි අනිවාර්යෙන් දැක්විය යුතු වෙනවා වගේ කද්ද තේරෙන්නේ මේකෙන්. මේ සුත්‍රය කියනකොට අනිවාර්යෙන් අපි ඒ චන්දරාගය නිසා සංයෝජන වෙන හැටි සංයෝජන ධර්ම නිසා අපි සංයෝජන වෙනවයි කියන එක අනිවාර්යෙන් දැකිය යුතුයි කියන තත්ත්වයක් තමයි මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ සතියේදම. ඉන්න වෙනවා. එතකොට දකින්න වෙනවා. මොකද ඒක තමයි දැන් අර සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා වගේ දේවල් වඩන්න කියන්නේ. ඒකෙන් අයින් වෙන්න ඕන. මොකද මේ චක්කුම් විච්චවේ පිරූපං සාත රූපං අපිට එක්කොට සම්මන් ගන්න අතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඇහැ කියන එකේ පිය රූප සත රූප දෙයක්. අනිත් ඔක්කොටම තියෙන ධම්මානුපස්සනාව. එත්තේ සාතන්නා උපජ්ජමාන උපජ්ජති. එතන තමයි තණ්හා කියන එක ඉපදෙන්නේ. නිවිසමාන නිවිස. ඒක දැනගන්න සතිය. ඒ ප්‍රීරූප දේවල් වලට ඉෂ්ඨකාන්ත මනාප කියලා තියෙන්නේ. ඒකේ අසුභානුපස්සය හරි අනිච්ඡානුපස්සය හරි වෙන්නේ නැත්තම් ඒකට බැඳීමක් ඇති වෙනවා. මොකද මේ දැන් බැඳෙන නිසාමනේ සසර මේ සසර යන්නේ මට මන් දන්නේ නැහැ එකෙන් තොරව ඉන්න. අර අර පස්සාහාරයේ ඒ භයානකම දන්නේ නැහැ. පස්සාහාරය කියන එක අපි කියන ගැත්තේ හැම ගහපු හරකෙක් වගේ. ඉතින් ඒ excitement ඒ දේවන් සාර ලැබෙන දුක නැත්තම් ඒක ඒක තේරුම් ගන්න එක දුකක් කියලා. දුක්ඛේ සුඛාන්ති සංඥා විපල්ලාසෝචි ඉතී පල්ලාසු දිටි පල්ලාස. ඒ පස ආහාරයේ තියෙන දුක දන්නේ නැති නිසා තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. මම හිතන මේක කෙනෙක් තේරෙන්නේ නැති කියලා අපි කියන නිසා. අනිත් දුක දන්නේ නැති වගේ කරුණ කියන්නේ තව දුරට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සතේතුමා. එතකොට දැන් අපි සංයෝජන ගැන කතා කරනකොට අපි සංයෝජන 10ක් ඉගෙනගෙන තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාවචින්. එතකොට දැන් තණ්හාව කියන එක නම් එතන ඇතුළත් වෙන්න පුළුවන් කාම තණ්හා භව තණ්හා කාමරාග රූපරාග අරූපරාග වශයෙන්. ඒතර අනිත් අංගත් අනිත් කියපු සක්කාය දිට්ඨිය ආදී අනිත් සංයෝජන මේ සංයෝජන යම් කිසි දෙයක් සංයෝජනයක් කරගන්න උපකාර වෙනව නේද කියලා හිතුණා. එතකොට දැන් මෙතන මේ සූත්‍රයේදී අපිට දැනගන්න ලැබුණේ මේ නන්දි රාගය එහෙම නැත්නම් ඒ රූප රාග ආදී වශයෙන් වෙන සංයෝජන ටික විතරයි නේද කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. සත්‍යතුමා අර අනිත් දේවලුත් ඒ වගේම බලපානවා නේද කියලා හිතුණා. ඒක නත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම සිංකලන් සල්ලි. ඔව් දැන් මෙතනදී නම් ඒක අර තණ්හා මූලක බැඳීමට තමයි කියන්නේ. ඒ බැඳීම නිසා තමයි අනිත්‍යවත් එන්න පටන් ගන්න. නමුත් අර දිට්ටි කියන එක නැති කරගන්න පුළුවන් මුලින්ම. ඒ දිට්ටි මම කියන එකේනා මම වෙන නිසානේ එයා පවත්ව ගන්න ඔක්කොම දාති සංකර ගන්න. ඒකින් අර මම කියන එක අයින් කරගත්තහම අර විශේෂයෙන් කියන්නේ ඉරිසියාවත් අඩු වෙනවා කියලා දිත්‍ති සක්කා දිට්ඨිය අඩු වෙනවා. ඒ ඉරිසියාව අඩු වෙනකොටම මමගේ තරණය නතරන ඉබේම. දැන් සැසඳිල්ල සහ ඉරිසියාව නිසා අපි මේ දුක විඳින්නේ ගොඩක් වෙලාවට. ඒ ඔක්කොම නතර වෙනවා. මේ සූත්‍රයේදී සංයෝජනී සූත්‍රයේදී කියන්නේ අර බැඳිල්ල කියන්නේ. අර සංයෝජන දස සංයෝජනම නෙවෙයි. ඒක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක නිසා තමයි මේක වෙන්නේ මේ නිසා එක ඉන්නේ අඤ්ඤමඤ්ඤ වශයෙන්. එහෙම නැත්නම් මෙතෙන්දි විශේෂයෙන් අර තණ්හාව සහිත මම මගේ කියලා ගන්න ගතියක් ඉන්නේ. ඒකට බැඳෙනවා. ඒක තියනවා නම් හොඳයි කියලා හිතෙන ගතිය. ඒක තමයි චන්දරාගය කියන්නේ. මෙතන චන්දරාගය තමයි එතන ඒ සංයෝජනීය සූත්‍රයේදී ඒ චිත්ත ගහපති අරහඳුරුන්ට කියලා දෙන්නේ. ඒකයි මේ සංයෝජනීය සහ සංයෝජන හැටි. මම නැවතත් සේන මහත්මයාට යොමු වෙනවා. සේන මහත්මයා ඔබතුමාට ප්‍රශ්නයක් හරි වඩා පැහැදිලි කරගන්න ඕන තැනක් හරි තියෙනවා නම් සාකච්ඡාවට සම්බන්ධයෙන්ම කියන්න. හොඳයි, තෙරුවන් සරණයි. අද ඉතා හොඳින් දේශනාව කෙරුණා. දැන් සංයෝජන ගැන මට තව පොඩ්ඩක් තේරුම් ගන්න ඕන කරන්නේ මේ සංයෝජන කොහොමද කඩා ගන්න කියන එක. ඒ කියන්නේ දැන් කියන්න නම් ලේසි අපිට මේ සක්කාය දිට්ඨිය කඩා ගත්තාම කොහොම කැදෙනවා කියලා. නමුත් කරගන්න එකයි මේ අමාරුව. මොකද මොකක් හරි එකක් දැක්කහම දකින දේ දැන් සත්‍යදිටමා කියපු දේ තේරුණා. දකින රූපය සංයෝජන නුනාට ඒ දැක්ක ගමන් ඒක මේ මගේ තියෙන දුර්වලකමට සංයෝජනක් වෙලා ඉවරයි. මොකද ඒක මේ කරගන්න අමාරුයි මෙතන තියෙන්නේ. ඒකට පොඩ්ඩක් සපෝට් එකකට මොකක් හරි කතා කරලා මොකක් හරි උපදේශයක් දෙන්න පුළුවන් නම් කාට හරි සත්‍යතුමාට හරි කාට හරි බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සමහරවිට නැත්නම් මට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා මද වේලාවකට. සේන මහත්මයා යොමු කරපු ප්‍රශ්නය ඇත්තම ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි කොච්චර දහම ඇහුවත් ඒ විදිහට මානසිකාර කරත් නමුත් අපි දුටු සැනින්ම රැවටීමට පත් වෙන බවක් තේරෙනවා. ඒකට හේතුවම මම හිතන්නේ අපේ තියෙන ආශ්‍රව ධර්ම තමයි. අපි සංසාරගත ආශ්‍රවයන් එහෙමත් නැත්නම් අපේ අර තැම්බිච්ච නැත්නම් අපේ යට බැහැපු මඩි තියෙනවා. ඒ කියන්නේ ඒව නිසා තමයි අපිට ඒ පිළිබඳව කෙලින්ම සංයෝජනයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ දකින දේ අහන දේ කෙරෙහි චන්දරාගය. ඒ කියන්නේ ඉන්දියන් පහෙන් ගන්න අරමුණු සම්බන්ධයෙන් චන්දරාගයක් ඇති වෙන බව පේන්නේ. ඉතින් ඒකට තමයි මම හිතන්නේ විශේෂයෙන්ම පසුගිය දේශන සාකච්ඡාවලදීත් මතුවෙච්ච අර සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය පැත්තෙන් ගිහම දිට්ඨි විසුද්ධිය කියන තැනට එනකොට මේ සිතත් සිත කොහොමද මේ රූපයන් අරඹයා නැත්නම් මේ බාහිර ආරම්මන කෙරෙහි නැඹුරු වෙන්නේ කොහොමද අපි බැඳී යන්නේ කියන එක දැනගත්තාම මම හිතනවා ඒක නාම රූප පරිච්ඡේද ඥාණයෙන් පටන් කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉරියව්වකදී හිතලා කරන දේවල් පිළිබඳව යම් යම් අවධානයකින් ඉන්නකොට අපේ මනස යම්කිසි විදිහකට තැම්පත් ස්වරූපයකට පත් වෙනවා. ඒ අවස්ථාවේදී අපිට හිතට නැගෙන දේවල් දිහා බලන්න. ඒක චිත්තානුපස්සනාවක් වෙන්නත් පුළුවන්. ඒ මට්ටමට යන්නත් පුළුවන්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම මෙතෙන්දි කියන්නේ නිබ්බිදාව කියන එක ලබා ගන්න නම් මේ දේවල් අපි කොච්චර මේ ජීවිතේ පරිහරණය කරලා තියෙනවද මේ ජීවිතේත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ මේ අනවරාල්ගව සංසාරයේ මේ කොච්චර දේවල් රූප දැකලා තියෙනවා ඇති අපිට හිතා ගන්න බැරි තරමට. මහා මේරු පර්වතයට වඩා අපි විශාල වශයෙන් රූප දැකලා ඇති. රූප ටික ඔක්කොම ගොඩ ගැහුවා. ඒ වගේ දේවල් දැකලා ඒත් අපිට තාම සන්තුෂ්ත වෙලා නැහැ අපි අර සූත්‍රයක පැහැදිලි කරා වගේ අපේ කාම දාසියෝ හැටියට තමයි මේ හැම දෙයකම ඇලෙන්නේ චන්දරාගය ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි හිතලා කරගන්න එකක් නෙවෙයි. නමුත් අපි ආශ්‍රවයත් එදිලා අපේ පරණ පුරුදු එදිලා ඒවට ඇලෙන හැටි. ඉතින් ඒක ටික ටික දකින්න තමයි මම හිතන්නේ අර ප්‍රතිපදා සූත්‍රවලත් තියෙන අර සබ්බ ලෝකී අනභිගත සංඥා වගේ දේවල් ඒ එතන තියන්න කලමුත් අර අසුභ සංඥා වගේ දේවල් පුරුදු කිරීම තුළින් අපිට මානසිකව මනසට අපි පණිවිඩයක් දෙනවා. මේ වගේ තියෙන අසාරත්වය ගැන පණිවිඩයක් දීම හරහා ටික ටික සිතේ දියුණුවක් කරගත්තාම තමයි මේ සංයෝජන දුරුකරන්න අපි යම්කිසි උත්සාහයක් ගන්නවා වෙන්නේ කියන එක හේතුණා. තවත් කල්ලාණ මිත්‍රෙන්ට යොමු වෙන පුළුවන් ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. ඇත්තටම වෙන මහත්තයා ඔබතුමා ඒ අහනකොටත් මට හිතුනේ අනුශය ධර්ම ගැනත් හිතට ආවා. ඒ වගේම හේතු නිසා හටගෙන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඊළඟට මේ හේතු ටික තියෙන තැන මේ දේ වෙනවා. හේතු තියෙනකම් පවතිනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔය ආකාරයට නොදන්න අවිද්‍යාව මේකට හේතු වෙනවා ඇති කියලා මට හිතුණා. අනුශය ධර්ම එකට බලපානවා. ඒ වගේම දැන් තමස්සියා පැහැදිලි කරා වගේ සතිතුමා සාකච්ඡාවේ මුලදී කිව්වා මේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. දැන් ඇසට රූපය ගැන උදාහරණයක් ගත්තොත් ඇසට රූපයක් ගැටෙනකොට තමයි ඇස උපදින්නේ, ඇස ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඇස පෙර තිබුණා නෙමෙයි, රූපය පෙර තිබුණා නෙමෙයි. ඇසට ගැටෙනකොට අරමුණක් වුණාම ඒක රූපයක් වෙනවා. රූපය ඇසට අරමුණක් වෙනවා. අරමුණක් වෙලා ඒක අරමුණක් වෙලා නැති වෙලා යනවා. එතකොට ඊළඟට ඇස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන දෙයක් කන හරි නාසය හරි දිව හරි. එතකොට ඒ ආකාරයට ඇති වෙලා නැති වෙලා යන දෙයකට අපි මනසින් කරන සංස්කරණය නිසා තමයි මේ ආකාරයට සංයෝජන වශයෙන් නැති වෙන්නේ. එතකොට ඒ සංස්කරණය කරන්න අර අනුෂය වශයෙන් තියෙන රාගානුෂය, මානානුෂය, විත්තානුෂය, අවිජ්ජානුෂය, භව රාගානුෂය, අවිජ්ජානුෂය, විචිකිච්ඡානුෂය. ඔය අනුෂය ධර්ම කිනා කිනාගේ හිතේ පවතින ආකාරය දැන් දැඩි විදිහට පටිඝානුෂය වැඩි කෙනෙකුට හැම කේන්තියකින්. ඒතර කේන්තියක් ඒතර ඒ වගේ දියක්. ඊළඟට කාමරාගය වැඩි කෙනාට ආශාවල් දකින දකින දෙයට තියෙන. ඒ වගේ තමන්ගේ අර හිත ඇතුලේ වැහිලා තියෙන අලු යට තියෙන කින්දර වගේ තියෙන මේ අනුෂය ධර්ම නිසා අර අරමුණු සංස්කරණය කිරීමේදී ඒවා විවිධ ආකාරයෙන් බලපානවා. දැන් තීතුමත් කිව්වා කෙනකෙනාගේ සංයෝජන වෙනස් කියලා. රහතන් වහන්සේ නෙමේ මේ සුත්තවත්ශ්‍රාවකේකට තියෙන සංයෝජන නෙමේ අනිත් කෙනෙකුට තියෙන්නේ කියලා. ඒකට ඒ ආකාරයට අවිද්‍යාවත් මේ ක්‍රියාව සඳහා මූලිකව බලපානවා කියන අදහසක් තාවි. ජයන්ත මහත්තයා මම ඔබතුමාට යොමු වෙනවා සම්බන්ධීකරණය කරන්න. තෙරුවන් සරණයි. බුදු සරණයි. මම කතා කරන්නම් නේ ටින්ගක් විදාලියක් විතර. දැන් අර පසුගිය සති දෙක තුනේම අපි කතා කරේ ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි කියලා ඒකයි. පටන් ගන්න මේක බුදුහාම කියන අනුපුබ්බ ප්‍රතිපදාවක් කියලා. අපි පටන් ගන්න වෙනවා සීලෙන්. ඒ කියන්නේ මේක අර පටිසෝතගාමි ක්‍රමයන්නේ තියෙන දුක්ඛ නිරෝධගාමි ප්‍රතිපදාව. දුක්ඛ සමුදයගාමි නිවේයත. දැන් අපි දැන් මෙතන හිටගත් කුච්චර අපි මේ භවයේ කියන එකේ ගමන් කරලා තිනවා. එතකොට දැන් ඒ ගමන් කිරීම අවිද්‍යාවේ හා තණ්හා නිසා දෙක නිසා තණ්හා සිනේ නිසා ඒක උනේ. එතකොට ඒ බැඳිල්ල බැඳලා තියෙන්නේ මොනවාගෙන්ද? අර සංයෝජනී කිවි සංයෝජන කියලා කිව්වේ මේ ඉන්ද්‍රිය හයයි. ඒ නිසා තමයි සීලේ කියන එකෙන් කරන්නේ ඉන්ද්‍රයන්ට ඕන ඕන හැටියට යන්න දෙන්න. ඉන්ද්‍රයන් කියන්නේ අර මායාගේ ක්ෂේත්‍රය කිවි. හරි ඉබ්බෙක් ඉන්නවා, කොයි වෙල නාරියෙක් ඉන්නවලු, කොයි වෙලාවෙ එළියට දැම්මත් හපනවයි කියලා. අන්න ඒ වගේ. ඒ වගේ මේකට බැඳලා තියන්නේ මොය හයෙන්? මනෝ ඇතුව මනින්ද්‍රියත් එකක්. ඒ නිසා එක පාඩම එක කරන්න බැරි නිසා අපි සීලෙන් පටන් ගන්නවා. සීලෙන් පටන් ගන්නවා කියන්නේ දැන් අපි පොරොන්දු වෙලා තියෙනවා සත්ත්වඝාතනයේ අයින් වෙනවා. නුදුන් දෙයක් අයිති කරගන්න හදන්නේ නැහැ විශ්වාසග්‍රාහයේ අරින්ට. ඒ වගේම responsible sexual behavior එකක් ගිහියන් තියෙනවා නම් ඒ විදිහට ඒක තියෙනවා. ඊට පස්සේ මුසා, නොසිදි වෙච්ච දේවල්, නොහිති ඒ දේවල් හිතුණා කියලා හරි නොහැච්ච දේවල් හිතුණා කියන කාරි මුසාව එක එක පැත්තෙන් එන්න පුළුවන්. ඒ නිසා ඒක හුඟක්ම බලපාන දෙයක්. තමන්ට තමන් ඇත්ත කියන්නේ කියලා අපි මේ ධර්ම සාකච්ඡාද කියන්නේ ඒක ඉස්සෙල්ලා. සමහර ලෝකයේදී කියන්නේ කියොත් නිග්‍රහ කරන හින්දා තමන්ට කියන ගන්න ඕන ඔහි මෙහෙම කෙනෙක් නේද කියලා. හැබැයි අගේ කරන්න හොඳ නැ දුක්ඛ සමුදය ගාමිනී නම් ඒ කේ මෙහෙම නේද ඔය හොඳ හරි නරක හරි දෙකම ගන්න ඕන. එතකොට ඒකේ සත්‍ය භාවයමයි. ඊළඟට ශරීරයේ විකල් කරන දේවල් මනෝ විකාර වෙන දේ මේ ස්පිරිට් වර්ග ගන්නෙ නෑ. උත්තේජකයන් ගන්නෙ නෑ. ඒ පහ ඉස්සෙල්ලා හරි දීර් තියා ගන්නවා. තව ඩිංගක් අපිට පුළුවන් යන්න අපි හැමතිස්සෙම කියනවා ආධ්‍යාත්මිකව යන්න ඕන විශේෂයෙන් සම්පප්ලාප්‍ය මුසාවාද මේ පිස්සුනා වාචා පරුසා වාචා බලිනුත් තැන් මගේ වචන වලින් මම බිඳුවන්නේ නැහැ. නොසිදු වෙච්ච දේවල් සිදුනා කියලා කියන්නේ නැහැ. අනුන් කේලම් කියන්නේ නැහැ. ඒකයි කිව්වේ බැක් බයිටින් කියලා කියන්නේ. ඒවා වෙන්නේ නැහැ. ඒ ටික උන ඒ ටික රැකුණහම ඊට පස්සේ අර ඔය පොත්වත් විශේෂයෙන් දේශපාලනයෙන් ඩිංගක් හරි අයින් වෙන්න ඕන නොගෑවිලා හරි ඉන්න ඕන. ඉකෙන් දැන් මේ අනවරාග් සංසාරේ අපි දේශපාලකයෝ අගමැතිලා මේ මහා මැතිලෝ රජවරු වෙලා මේ හමුදා ප්‍රති වල මිනි මරලා තියෙනවා කෝටි ප්‍රකෝටි ගා. ඒසයිව දේවල් නෙවෙයි. දැන් අපි හිතන මේ මේ මේ අය නැතුත් මේ අය ආවත් හොඳයි කිච්ච. මේ ප්‍රෙසිඩන්ට් අරාගමැති ආවත් හොඳයි කිච්ච හිතන. නමුත් ඒක එක අර දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය වෙන පැත්තක ඒක. මං හිතනවා මේ ඒක සංයෝජනී කරගන්න මේ විදිය. මං හිතනවා සුදු ගුණා කළු ගුණාට බාධාවක් කියලා. ඒ රජයේ මට බාධාවක් මගේ ආධ්‍යාත්මික සාමයේ සඳහා කියලා මං හිතනවා. නෑ මගේ බැඳිල්ලක් තියෙන එකයි. මම මට සම්බන්ධ නැත්නම් විශේෂයෙන් කියන්නේ මේ කාලෙත් මගේ ගාක් මිත්‍ර දේශපාලකේ හේතු නිසා අයින් වෙනවා බොහෝ හොඳ දේවල් වල. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ ඇංගෝලාවේ තියෙන දේශපාලන තත්ත්වය ගැන කලකිරෙන්නේ නැහෙනේ. අපි ඒක ගැන දන්නේ නැහැ. පැපුවා නිව් ගිනියා වල කියන එක ගැන මං හිතන්නේ නැහෙනේ. නෝරු දූපත් වල තියෙන ඒවා ගැන ඒ ගැන හිතන්නේවත් නැහැ නේ. මොකද මට සම්බන්ධ නැහැ. සම්බන්ධ වෙන්නේ චන්දරාගෙන. ඉස්සර බුදුහාම කියන ඒ අර කපේ තිරච්ඡාන කතා කියලා කියපු එක ලාබාල කතා වලුත් ඇඟෙන්න. ඒත් කතා කරන්නේ මේ බීම ගැන රෙසිපිස් ගැන තියෙනවා නම් නැත්නම් ඇඳුම් පැළඳුම් ගැන හරි කතා කරනවා නම් සපත්තු සෙරෙප්පු ටයි ගැන කතා කරනවා නම් කාර් වර්ග ගැන කතා කරනවා එයාගේ ඩිංගක් අයින් වෙනවා. සමහරට බැරි වෙන්න පුළුවන්. ටිකක් අයින් වෙනවා. ඒක අදාළකම ගැන කතා කරන එක වෙනම එක. මේ සාමිච්චි ගෑස් මිලන්න මේක ගත්තොත් නම් මේ ලොකු කාර් එකට ඒක වෙනම කතා. එහෙම නෙවෙයි දැන් ඒකේ විදිහට ඒක මෙහෙම මෙහෙම යනවා මේ ඉලෙක්ට්‍රොනික කියන ඒ වගේ ධාතු වලින් යනවා වාහන යාන කතා කිව්වේ ඒකයි. ස්ත්‍රී පුරුෂයන් ගැන කොහොමදවත් කතා කරනවා දැන් කාලෙන් අඩියදී වයසට ගියාම නොත් දරුවෝ ගැන හරි කමන්නේ දරුවෝ ගැන පොඩි දරුවෝ ගැන ඒවට අභිනන්දන අභිවදනේ අඩුවෙල යනවා. ඊට පස්සේ වීදි ගැන මේක හයිවේස් ගැන ඇක්සස් ගැන ගොම්පත ගැන Virgin Atlantic ගැන කිස්පේස් ඔයගේ දේවල් කතා කරන්න ඕනේ අපිට තේරෙන මේ සංස්ින්නකට දැන්ට තේරෙනවා. දැන් මාර්ක කාලක ඔය ඝාතන ගැන අහන්න නැතුව පොත්පත් ඔක්කොම අයින් කරලා තිබුණා. මට සතියේකට දල වශයෙන් 35 සැරයක් එක සිදුවීම ඇහෙනවා. එක සිදුවීමක් 35 වතාවක් ඇහෙනවා මං ඇසුරු කරපු සහ කොහොමද. ඒ කියන්නේ පොත්පත් නැතුව එනිසා අපිට ඒවා කොහොමටත් එනවා. නමුත් අර ওই දුක අඩු කර ගන්න තියෙන සංයෝජන අඩු කර ගන්න තියෙන ක්‍රමයක් තමයි ටික ටික ඒවට දෙන සම්බන්ධය අඩු කරගන්න. බුධාරකේ සංසග්ගා ජාතෝ වනතෝ අසංසග්ගෙන චිද්දෙති. මං ගාතාව ටිකක් මාරු කළා. සම්බන්ධ වීම නිසා මතුවෙන කසුකෝල් සම්බන්ධ නොවීම තුලින් කපල දාන්න පුළුවන්. සංසග්ගවනතු ජාතෝ අසංසග්ගෙන චිජ්ජති. අනේ වගේ වගේ අපිට කරන්න පුළුවන් හරියක් තියෙනවා. හැබැයි ටිකක් වීර්යයක් ඕනේ ඒකට. මොකද අපි ඒ තරම්ම සම්බන්ධයි දැන් මේ ස්මාර්ට්ෆෝන් වල තේවට මේවට. ඒක ලොකු හපංකම් වගේ. මාලිගා තුන දාලා ගියා වගේ තමයි. මාලිගා තුන දාලා ගියා වගේ තමයි. ස්මාර්ට්ෆෝන් ඉස්සලානේ තියෙන්න පුළුවන් නම් දැන් ඒ වගේ පොඩි දේවල් තියෙන අපිට කරගන්න. ඉතින් ඩිංගක් දිවිය ඇති අවංකවම කතා කරන්නත් ඒ වගේ කියන තමයි ඒකෙන් ඩිංගක් අයින් වෙනවා. ඒක සතියට එක දවසක් අයින් වෙනවා. මට පුළුවන් ස්මාර්ට්ෆෝන් එක නැති ඉන්න. මට පුළුවන් කොම්පියුටර් දාන්න නැති ඉන්න. ඉන්ටර්නෙට් එක නොයන්න පුළුවන්. එක දවසක් අපි දැන් බ්‍රහස්පතින්ද නැත්තම් සිකුරාද නැත්නම් සෙනසුරා එක දවසක් හදාගන්න. ඒක හැබැයි සීලබ්බත පරාමාසයක් කරගන්න. අන්න ඒ වගේ දැන් අර ඉන්ද්‍රිය සංවරයේ සැකෙන්නේ එතකොට ඒකෙන්. එතකොට ඊට පස්සේ හොඳ කතා. අල්පේච්ඡ කතා, අසංසග්ග කතා, පවිවේක කතා වගේ දේ නිබ්බාන ප්‍රතිසුන්නත කතා 17 විභාගෙන කතා කර. එතකොට සම්මන්ත නොදෙන්නුවත්ම එනවා ඒ සද්ධා විදේ සසමාදි පඤ්ඤා දිනුවක් වෙන සනසිල්ලා කියන. ඒක ඊට පස්සේ ලොකු බලයක් වෙනවා. ඒක අනිවාර්යෙන් බලයක් වෙනවා. ඒ බලය නැති කරන්න ඊට පස්සේ කාටවත් බැ. කවුරු මොනවා කියවත් Taman මිත්‍රයන්ගෙන් අයින් වෙලා වෙන්න පුළුවන් ඉන්නේ. නමුත් ඒ සම්බන්ධ එකෙන් අයින් වුණාම තව විශාල මේ ආධ්‍යාත්මික පරාසයකට සම්බන්ධ වෙනවා. ඒක අනිවාර්යයි. එතම අර බය නොවී මේ මේකෙන් පොඩ්ඩක් ගලව ගන්න විතරයි තියෙන්නේ. ඒ ගලවපු ගත්ත ගමන් අර බැලුම් බෝලයක් නූල කැපුවාම අර උඩට යනවා වගේ ඒක ඒ සංයෝජනේ අයින් කරගත්ත ගමන් සංයෝජන කියනකොට දසංයෝජනේ ඔක්කොම නෙවෙයි. ඒව නෙමෙයි. අර මම සම්බන්ධවල තියෙන හැටි, පත්තරේට සම්බන්ධ වෙච්ච හැටි, පක්ෂයට සම්බන්ධ, දේශපාලන සම්බන්ධ වෙච්ච හැටි, මූවි එකට සම්බන්ධ වෙච්ච හැටි, නාට්‍යයට සම්බන්ධ වෙච්ච හැටි, රටට සම්බන්ධ වෙච්ච හැටි, ආගමට සම්බන්ධ වෙච්ච හැටි කොහොමද මම මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ? ඒක තමන්ගේ නමක් දීලා තියෙන අම්මා තාත්තා චූටි කාලේ නමක් දුන්නානේ. දැස් රඳින්නත් කරින් ඒක දැම්මානේ. ඒ නමනේ දැන් තියෙන්නේ. ඒක කියලාම කියනවා. හලෝ මගේ නම නะ හලෝ සත්‍යදී ඔහි එකයි මේකට දැන් කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔහි හරියට මේක වෙනවා. ඔය කතා කරන දේවල් ප්‍රහෙත් කරනවා. ඔහි කොච්චර ඒවා කරනවා කොච්චර නොකරනවා කිස්සම් ඔහි නිෂ්කලංක තමන්නම කියාගා. ඒක තමයි තමන්ට තම හම වෙනවා කියන්නේ. ඒක විපස්සනාවකට ධම්ම විචයකට හැරෙනවා ඊට පස්සේ. හැබැයි ඉnde සත් දවසකට විනාඩි අඩුම තරමි මිනිමම් කියන විනාඩි 20ක්වත් වාඩිලා හුදකලාව ඉඳ උත්සාහ ගන්න. ඒ කාර්යාලෙ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. මේ කාලේ සීත කාලේ නැති හින්දා අසන්තේ නිසා මේ රටවල් වල නම් උත්තර ප්‍රදේශවල මේ පුළුවන් පාකකට ගිහිල්ලා ගංගා කුඩ ළඟට ගිහිල්ලා සඳු මුඳුන් ඉඳ පොඩි කියලා ඉන්න කාටවත් කියන්න නෙවෙයි. එතකොට ඒකේ පුළුවන් මේක අනුපුබ්බ වටිපදාවක් කියවේ එක. අනුපුබ්බ වටිපදාව දැන් අපි හැම බැඳීමක් අපි හැම දිසාවක් එක ඒක හොඳ හරි නරකේ හරි වෙන්න පුළුවන්. ඒකෙන් ඒකී බැඳීමෙන් අදහස් කරන්නේ මම විශ්වයට කැමති කියන එක. මං සපවත් බව ඉන්න ඕනේ කියන ඒ සඳහයි හොයා. ඒ කියන්නේ මගේ ගැඹුරම මනසේ තියෙනවා මගේ වෙල්නස් එක ප්‍රාර්ථනා කරන ගතිය. ඒකයි අපි හොයන්නේ. ඉතිහාර ඒ කොයි ඒ වෙල්නස් එක හොයන පැත්ත තමයි වැරදිලා තියෙන්නේ. යන්නේ ඉන්ද්‍රිය ලෝකෙට යන්නේ ඒකයි යා. මගේ සුඛිත tattve මං හොයන්නේ මේ ඉන්ද්‍රියම්පත් අනුබද්ධිත. ඉන්ද්‍රියන් පාවිච්චි කරලා මට දෙන්නේ නෑ ස්ථාවර සුවයක් කොහොමද? දැන් අපි පාවිච්චි කරලා තියෙනවානේ බුදුහාම කිව්වේ තිය අනවරාග්‍ර කියන නොන මිච්චෙන් පෙචලවර නොපෙන සංසාරයත් යෝක පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ කාලෙම චර පින්තූර් තියනද අපි දැකලා? ඒ කාමා විචිත්‍රා මధుරා මනෝරම. කාමයන් කියනවා විචිත්‍රායි මధుරයි මෙහිරි මනෝරමයි. විરૂප රූපේන මතෙන් චිත්තයි කෙච්ච පාටද හොල් මේ ස්ට්‍රෙස් බලාගෙන ඇවිල්ලා හිත කලබල දාන. ආදීනවං කාම ගුණේශ දිස්ස නිසා ඒ කාමයන් කියනවට සපෝට් කරන දේවල් වල තියෙන අවාසිදායක වෛරසේ දැකලා ඒකෝචරේකක් විසානක හුදකලාව ඉන්න ඕන ටිකක් නැත්තම් විමුක්ති අපේක්ෂාවෙන් ඒක ඩිංගක් ආයිබුවන් කියනොන් කලබල වෙලා ආයිබුවන් කියන නෙවෙයි. සිද්ධාර්ථ කරපුව හපංකම කරන්න බෑ. ඒ නිසා තමයි ඒකට මහා බිනිස්ක්‍රමණ කියලා තාම ගෞරවයෙන් නමස්කාර කරා. අපිට පුළුවන් හරියට කරන්න. බුදුසාරණයි මම ඒ පසුගිය සතිය ඉගෙන ගත්තේ අපි ඔය ටික තමයි. බුදුසාරණ මම කියවනේ මටම කියාගත්තා හොඳ. දරුවන් සන්නයි මම රොෂාන්. මේ මම පොඩ්ඩක් මගේ අධ්‍යක්ෂීම පොඩ්ඩක් බෙදා ගන්න හිතුවා. මේ මම දැන් ඇත්තටම දැන් ඔය රිට්‍රීට් එකකට උනත් යන්න කලින් මට ගොඩාක් ඇත්තටම සැක තිබුණා. මට දැන් මම සාමාන්‍යයෙන් මට ඒ වෙනකොට තිබ්බ තත්ත්වයනුව මට එකෙන සීලෙන් එහෙම අඩුපාඩු තිබුණ නිසා සමහර කාලකට දැන් මට මගේ මේ විනය අරෝමේවා ඒ අවශ්‍ය තත්ත්වයට තියෙනවද නැත්ද එහෙම කියලා. ඊට පස්සේ දැන් මම ඉස්සෙල්ලාම සහභාගී වුණේ දවස් 3ක වගේ මට මතක හිටියට සිඩ්නි පන්සලේ තිබුණ රිට්‍රීට් එකකට. එතකොට දැන් ඒ ගිහාම ඒක ඇත්තටම මේ නේවාස්කේ කන්නේ මේ උදේ ගිහිල්ලා වැඩට එනවා වගේ හැන්දෑවට එන එක. එතකොට ඒ දවස්ම ගිහාම මට තේරුණා ඇත්තටම එතකොට මම තව යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා වැයක නැවතුනේ. මොකද මම ටිකක් එයාටකින් ඉන්න කෙනෙක් ඔස්ට්‍රේලියාවේ වගවගා කියන ප්‍රදේශයේ ටිකක් කිලෝමීටර් 500ක් විතර ඈතින්. ඇත්තටම දැන් මම යනකොට වුණත් කීප දෙනෙක්ම මට ඇත්තටම කිව්වා පිළිලුවට වගේ මේ ඔෆිස් එකේ මම ඉතින් ඒ දවස්වල ඉතින් ඇත්තටම දැන් නම් කියන්නේ නැහැ මේක ඒ අර කිව්වා වගේම ඔය අර පොඩි මාන්නිකුත් තියෙනවා. දැන් මම මේ ලොකු රිට්‍රීට් එකකට යනවා කියලා මේ මෙහෙම දවස් තුනකට සයිලන්ට් කියලා කිව්වේ නැහැ. මම හිතන්නේ එනකොට මම දන්නෙත් නැහැ මම මෙහෙම ඒකට යනවා කියලා. කොහොමද කියනකොට දැන් මගේ එක්ක වැඩ කරපු සුදු මහත්මේ කිව්වා ඉතින් I bet you you won't be able to be silent. කොහොමද කියලා ඒගොල්ලන්ගේ තියෙන මතය අනුව කොහොමද මේ මොකද මම ඇත්තටම ටිකක් කතා වැඩිපුර කතා කරපු කෙනෙක්. ඉතින් හැම දෙයකම අවශ්‍ය දෙයකයි හැම දෙයකම. එතකොට දැන් ඒ වෙනකොට ඇත්තට මගේ තිබ්බ තත්ත්වය අනුව මටත් ඇත්තට මේ සැකයේ තිබුණා. ඒ ඊට පස්සේ දැන් මම දැන් හැන්දෑවට යන්නෙත් මගේ තව යාළුවෙක්ගේ ගෙදර ගිහිලා නැවතුනහම එයා එච්චරම දැන් මම ඒක වැරද්දකට කියනා නෙමෙයි එයා ඇත්තටම මට ඉතින් සමහර දේවල් සමහර කලක් කියන ඕක හරියන්නේ නැහැ මෙහෙමයි කියලා ඉතින් ඒ පරිසරය වෙනස්. එතකොට මම දැන් ඒ දවස් තුන ඉඳලා ආවෙන් පස්සේ දැන් මම හිතුවා දැන් මම මේ අර වැඩට යනවා වගේ ගිහිල්ලා ආවා. නමුත් මට හරිම ලොකු මානසික සුවයක් දැනුණා. ඇත්තටම දැන් ඒ ඇවිල්ලා ඊට පස්සේ ගෙදර ආවෙන් පස්සේ ඊට පස්සේ මම පස්සේ මට බතකටේට බදාදා බ්‍රහස්පතිදා සුක්‍රවාදා වගේ දවස් තුන ප්‍රතිබුනේ. ඊට පස්සේ වීක් එකේ මම ගිහාම වැඩට ගියාම උනා දැන් මම මේ අර ඉස්සර වගේ කලබල යන්නේ නැහැ. දැන් මට අර දැන් සත්‍යතුමා යසත්‍යත් තුන කියන උත්සාහවන්ත උනා දැනුත් ටිකක් සිය වුණා. ඒ කියන්නේ අර නිකන් ප්‍රීතියක් වගේ ඒ අර වෙන පැත්තකින් එන ලොකු ප්‍රීතියක් හිතේ තියෙනවා. ඒ වගේම දැන් මට එකපාරට දැන් වැඩට ගියාම දැන් ලොකුම ප්‍රශ්නයක් තිබුණේ මම වැඩ කීපයක් එක දිගට කරන්න හදනවා. දැන් ඊමේල් එකකට උත්තර දෙන ගමන් තව කාට හරි ෆෝන් කරන්නයි එහෙම කියලා දැන් මගේ හිත දුවන ගතිය සෑහෙන අඩු වෙලා තිබුණා. ඉතින් ඇත්තටම මට මේකෙන් ඇත්තටම ඒකෙන් දැනුණා මේ මම මටම දැනුනේ නැති වුණාට මම පෙන්වන්න හදනවා මේ මට මෙහෙම කරන්න පුළුවන් එහෙම කියලා. නමුත් මම මාව දැක්කයි කියන එක තමයි මම මේ කියන්න හදන්නේ. මොකද මම ඇත්තටම මම ටිකක් ස්ලෝ එකනේ. ඉතින් මම හරි කැමති නැහැ මට පෙන්වන්න ඕනේ මේ අනිත් අයට මං ඉක්මනින් මට කරන්න පුළුවන් කියලා වැඩ. ඉතින් මං ඊට පස්සේ මං තේරුම් ගත්තා මේක එහෙම නෙමෙයි මට පුළුවන් විදිහකට ඇත්තටම මම ඊට කලිනුත් බිලීව් කරපු දෙයක් තමයි everybody is unique in this world. ඊට පස්සේ මේ දැන් අපි මේ ක්‍රියා කරන විදියන් දැන් අපි මේ දැන් අද කියවන මේ අනුශය ධර්ම ඒ වගේ දේවල් නිසා දැන් අපිට අඩු වැඩි වශයෙන් තියෙන මේවා නිසා අපි එක එක දේවල් වලට ප්‍රතික්‍රියා කරන විදිය වෙනස්. ඉතින් ඒ සමහරු ඉන්නවා මේ උත්පත්තියෙම බොහොම තැම්පත් මිනිස්සු. දැන් මම අත්‍තරම ටිකක් තරහ යන වගේ කෙනෙක් ඉස්සර අත්‍තරම සමහරක් වෙලාවට ඊට පස්සේ දැන් මට දැනුණා මේකේ තියෙන අත්‍තරම වාසිය. දැන් මේ දැන් සබ්ටියුස්මා ඉෆෙක්ටිව් මේක වාසිදායක තත්ත්වය දැනගන්න ඒ අවශ්‍යදායක වෙන දේ කරන්න නැතුව ඒ ඉන්න තාක්කල් මේ ඊට පස්සේ දැන් මම වැඩි කාලයක් ගන්න නැතුව මම කියන්නම්. ඊට පස්සේ දැන් මම තව ටිකක් වැඩිපුර මේ කල් ඉන්න රිට්‍රීට් වලට ගියා. දැන් ඊට පස්සේ මම ඇත්තටම වැඩි කියන්නෙත් නෑ කාටවත්. මේ මොකද ඒ කියන එකනොත් මට තේරුණා තමන්ගේ මාන්නය අරව මේවා තමයි ඒක ප්‍රදර්ශනය වෙන්නේ. අපි අර මුලින්ම සමහරක් වෙලාවට අර ප්‍රතිදිසුමයි ඉස්සර කියන අර කංග වේන දැන් කොහෙද අර අඟ ගහනවා කියලා අර කහනවා වගේ අර එහෙම එක එක්කෙනාට කියන්න තියෙන මේකත් මේකත් නැති වෙලා ගියා. දැන් මට අතර මේ දවස්වල මේ තව යාළුවෙක් ඒ වගේම කියනවා මෙයා නෙමේ හවලා ගාවට යන්න එහෙම කියලා. ඒ කියන්නේ ඒ වගේ ඒ දැන් ඒ වගේ ඇති වෙනකොට දැන් අපිට ඒ යන මාර්ගය අපිට තේරුනහම මේක මේ විදියටයි මේ දැන් අපිට දැන් පැහැදිලිවම මාර්ගය කියලා තියෙනවනේ. මේක මේ උඩුගම් බලා යනවා වගේ යන්න ඕන ගමනක් කියලා. ඒ කියන්නේ මේක මේ අපි මේ විසුද්ධි මාර්ගයේ එක එක විසුද්ධි ඇති කරගෙන යන්න ඕනේ. එතකොට දැන් අපි දැන් සීලය හරියට නැතුව ඊට වගේ අනිත් දෙයකට එහෙම යන්න බැරි ගතියක් විතර තියෙනවා. ඉතින් ඒක දැන් පැහැදිලිවම දැන් මේ අනිත් ඒ මට ඒ ඒ අත්‍තරම ඉන්සිඩෙන්ට්ලි ඒ එකම යාළුවා තමයි දැන් ඒ මට අර මේවාසික පාස්කම් දෙන්න තැන ඒ යාළුවා ගැනම තමයි මම මේ කියන්නේ. ඒ යාළුවා කියනවා මේ මේක කළා හරියන්නේ නැහැ මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා. එයා දැන් ඇත්තටම ඊට වඩා මාර්ගයක් හොයාගත්තා කියලා. දැන් මට මේ දවස්වල සෑහෙන වේවා කරනවා. ඉතින් මම ඇත්තටම හිතුවේ බුදුහාමුදුරුවෝ මෙච්චර පැහැදිලි කරලා දීලා තියෙනවා දැන් මේ මේක මෙන්න මේ විදිහට මේ විදිහට මේ සීල ය ඊළඟට අපි මේ විදිහට ඇති කරගෙන අර උඩට යන්න ඕනේ. එතකොට එහෙම ගියහම තමයි අපිට අර යම් කිසි ලෙවල් වලට යන්න පුළුවන්. ඊළඟට දැන් අපි මේ සාකච්ඡාවේදීම මේ වෙලා තියෙන සමහරක් වෙලාවට ඒවට ආසාව වෙලා හරි මොනා හරි ඒ වගේ දැන් මොකද මේ කියපු වචනේ මේ සංයෝජන ඒ කියන්නේ එතනදී ඒකට මේ ඡන්දේ නිසා අපි ඒ වගේ තැන්වල අර ඒ දවසල මට හිතෙනවා පලංචි බැඳගෙන ඉන්නවා කියලා වගේ උදාහරණ දීලා තිනවා. සමහරක් වෙලාවට එහෙම නෙමෙයි අපිට යන්න ඕන තැන අපිට පැහැදිලි මේ ගමන. ඉතින් මේ මම ඉතින් ඇත්තටම දැන් මේ ටිකක් මේ ඒ ගැන ගොඩක් හිතනවා. මේ මම ඇත්තටම දැන් මේ ගෲප් එකෙන් සෑහෙන දුරට ඒ වගේ මේ නොලෙජ් එකක් ඊළඟට මේ ඒ අවශ්‍ය මේක ලබාගෙන තියෙනවා. මම තවදුරටත් ඒ කියන්නේ මේ අපි පුළුවන් තරම් අර මේ මම කියන එක නැති කරගන්න. දැන් ඒකනේ ලොකුම දේ අපි හැමෙලෙම මේ ඝට්ටනය ඇති වෙන්නේ. දැන් දිට්ඨිය විසුද්ධ කරගන්න තැනට ඒ කියන්නේ අපි මේ මම මාගේ කියන මේක නැති කරගත්ත වෙලාවට තමයි මට හිතෙන්නේ මේ ඒ ඒ මේක ඒ අවශ්‍ය දැනට ගියා කියලා. එතකොට මේ ඒක ඉතින් ලේසි පහසු දෙයක් නෙමෙයි. අපි මේකට උත්සාහයෙන් දිගින් දිගටම යන එක තමයි අවශ්‍ය කියලා මම කියන කැමති තරුණ සම්මයි. මම මොන හරි වැරදි දෙයක් කිව්වා නම් සමාව වෙන්න ඒක පැහැදිලි කරලා දෙන්න. තරුණ සර්ණයි මම සත්‍යීතුමාට යොමු වෙන සත්‍යීතුමා පසක්චාව සම්මා සම්බුදු සමය අපි මේ කතා කරන්න බොහෝ දේ නැ නිසා අපි අපසම් කරමු. මේ දැන් අපිට මේ සති හතරේදී අපි සංජ්‍යා සමන්තම යෝජනා කරගත්තා. හැමතිස්සෙම මගේ වන්දනීය ගුරුතුමෙක් කියන හැමතිස්සෙම tell the truth to yourself. ඒක හොඳම දෙයක්. සමන්තම කියාගන්න මෙහෙමයි කියලා. එතකොට එනවා කරන්න පුළුවන් ගැතිය. ඒක කරන්න පුළුවන් ගැතිය. ඊළඟට මේ අපි හොයන දේ කිසොක්කද හොයනවානේ. ඒක ඉතාම කිට්ටුමයි. අපේ හුස්මට වඩා කිට්ටුයි. මගේ සැබේ මම. ඒ දැකිල්ලට ඒ දැකිල්ල දකින්න. අර. නැත්තම් මම හිතන්නේ මේ අර සංයෝජනීය සහ සංයෝජන හැටි. මගේ මම බැඳිලා ඉන්නවා ඒක නිසා ඒකට මම බැඳලා ඉන්නවා මේක නිසා ඒක බැඳෙනවා කියලා. එහෙම දෙයක් වෙලම නෙවෙයි තියෙන්නේ. එකින්ද තමයි බුද්ධහර කියන්නේ මගේ තේරුම් ගන්න කියන මේ මායාවක්. මේ අර මේ මම කියන චිත්‍රපටිය බලන්න කොන්ෂස්නස් කියන තිරේ වැටෙන හැටි. ඒක විඥානයත් මායාවක්. ගෞරවනීය භික්ෂුන් වහන්සේ අපවත්ච්ච මාන්ත නිතර කියනයි. ඒක දිහා බැලුවාම මේ මම කියන එක හරහා මේ විඥානත්වය හරහා විඥානය කියලා කියනවා නම් විඥානත්වය හරහා මේ ජන හැටි පේනවා. ඒ නිසා ඔය හුස්ම කියන එක ඩිංගක් උදව් කරනවා. අපි ඩිංගන්නේ හොඳට උදව් කරනවා. බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොමදටම උදව් කරනවා. ආශ්වාස ප්‍රශ්වාසය තව කීයක් ගන්න තියෙනවද දැන් අපි 150ක් තව තියෙනවා කියලා හිතුවොත් එහෙම ගණන් කළ බං තව ලක්ෂ කීයක් අඩු වෙනවද කියලා පින්බෙන හැකිලෙනේම වගේ වදා දවසකට කී සැරයක් පින්බෙනවද හැකිලෙනවද කියලා බලන්න එක එක ක්‍රම වෙනවා. ඒ නිසා මොකක් හරි කැමති සීම කරන්ටත් මිච්චිත වගේ දේවල් ලෝකෙට තියාගන්නත් උදා කරාම හරි. ඒතොර අහවලා වගේ බවටපත් වෙන්නේ ඒතොත් තව කෙනෙකුට හා මෙන්න මං හරි කියලා අහස් කූරක් ගියා වගේ උඩ ගිහිලාපත් කරංග නෙවේ. නමුත් තමන්ගෙන් ප්‍රයෝජන ගන්න බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. දැන් අර කිවෙන්නේ අම්මක් කෙනෙක් නොවිච්ච තාත්ත කෙනෙක් නොවිච්ච දරුව නොවිච්ච අය කවුරුත් නැහැ කියලා. ඉතින් ඒ සම්බන්ධකම් තියෙනවා. ඒ අනුව අර කල්යාණ මිත්‍රත්වයේ එක්කවහම ඒ සම්බන්ධතාව එනවා. ඕන තරම් ලෝකෙන් සම්බන්ධ වෙන. ඒතකොට හිතන්න බැරි තරම් විදිහට සම්බන්ධ වෙන. ඒතර ලෝන්ලිනස් කෙනෙක් කොහොමටවත් නැහැ එතකොට. ඒ අලමේව නිබ්බින්දුතුන් කලකිරෙන්නම් වටින වළං විරජ්ජිතු උදාහර එකයි කියන්නේ. අපි උන්වහන්සේට ආදරය කරන සිද්ධාර්ථ කියන්නේ අරුම පුදුමයි උන්වහන්සේ ගමන් මාර්ගය. ඒ නිසා උන්වහන්සේ තවත් චිත්තෙම උන්වහන්සේ ගුණ දැනගැනීම හිතලවත් නිම කරන්න බෑ. එක එක විදියට උන්වහන්සේ මේක කියන්න හැදුවා. ඒ වගේම උන්වහන්සේ ශාන්ත බව ප්‍රශාන්ත බව ප්‍රඥාව සීත අනන්තයි. අපි ඩිංගක් කරේව ගාව ගමු. අපිට සම්මා සම්බුදු සරණයි කල්ජාන මිත්‍රාට පින් හැම දිනාටම සත්‍යීතුමා විනාඩියක් අවසර දෙන සත්‍යීතුමා මේ සමාවෙන්න මේක ඇහුවට ඔබතුමා අර දේශනාවේ මුල පටන් ගන්නකොට කිව්වා අර සීලෙන් මේ කයින් වචනෙන් කරන දේ ගැන බලනකොට දේශනා සුද්ධිය සංවර සුද්ධිය පච්චවෙක්කන සුද්ධිය කියලා මට තුන්වෙනි එක මිස් වුණා. රෙකෝඩින් එකෙත් ඒක හරියට පැහැදිලි නැහැ. කරුණා කරලා තුන්වෙනි සුද්ධිය මොකක්ද කියලා පොඩ්ඩක් නම් වශයෙන් කිව්වොත් බොහොම පිං. පරියෙට්ටි සුද්ධි. පරියෙට්ට. පරියෙට්ටි. හොඳයි. බොහොම පිං. ඔව්. හොඳයි. අපි නම් අවසන් කරන බොහොම පිං කල්යාණ මිත්‍රාට. අපි මාර්ගයට අවතීර්ණ ගැඹුරුම මනසින් අපි කියමු ගාථාව අර මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු කියලා. ඒක හොඳයි. ඒක එන්න ඕන ඇතුළෙන් ගැඹුරුම අධ්‍යාත්මික කෙන්ඩෝ. හැබැයි ඒතර සුළුසුළුන්ම ගේ සමහර ඇවිල්ලා, නමුත් සමහර සුළුසුළුන් ඇවිල්ලා යන පාර සුද්ධ කරලා යනවා සමහර. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරු නිර්මලයි, පිරිසිදු සිතින් කියන දැහැම පැතුම් අධිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීම ඉඩ කඩ වැඩි. ඒ නිසා ප්‍රාර්ථනා රසක් අධිෂ්ඨාන රස කරන මේ ජීවිතයේ, මේ භවයේ, මේ ශාරීරිය දරාගෙන සිටි ඒ පෝෂණය කළ මෑණියන් ඒකාන්තාව කායික හා මානසික වශයෙන් සුවපත්ව ලබත්වා. පියානන්ද පරමෝ යහපත්ම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂද සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා. දෛනික දීපයත්මේදී කායික හා මානසික වේදනා දුක්ඛම් කටලු අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි. ඒවා නැගෙන මතුවෙන තරමට ඒවට සත්‍යමත්ව මුහුණ දෙන තරම් තිච්ච සත්‍යයන් ජනිත වේවා. අපේ සිත් මෙත් සහගත වේවා, කරුණා සහගත වේවා. අපේ ඊශ්වරය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. තථාගතයන් වහන්සේට, සිද්ධාර්ථ ගෞතම සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් අපේ නමස්කාරය වේවා. සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු. පෙරවන් සම්මා. පෙරවන් සම්මා.